සම්මා සම්බුද්ධ සරණයි. අපි ඊටම ගෞරවයෙන් විශේෂයෙන් කෘතඥතා පූර්වක තථාගතයන් වහන්සේට අපේ සාත්තුන් වහන්සේට සම්මා සම්බුද්ධ ජාන වහන්සේට නමස්කාර කරමු. ඊටම දිග සූත්‍රය පිටපද සූත්‍රය කරුණුගා කියනවා. අද රූප සංඥා පහු කරගෙන ගිහිල්ලා මේ ආකාසානංචායතන සංඥාව ලබා ගන්න හැටි ගැන කියන්නේ. ලබා ගන්න හැටි නෙවෙයි, අපි විශේෂයෙන් දෙන කොහෙවත් සඳහන් නොවන සුකුම සත්‍ය සංඥා සත්‍ය වශයෙන් පාත්ම සූක්ෂ්ම සංඥාවක් මනසේ තීරණා කියන මනස දිනු කරහම මේ රූප රූප වලින් එහා තව තවත් තියෙන බලන්නට කියන එකයි. ඒකෙන් කියන්නේ ධර්මයේ තෙඳුරට යන්න කරුණු සහිත යන ඇත්තන්ට හොඳිය අභිධායතන තේරුම් ගන්න එක. අජ්ජත්තං රූපසංඤ්ඤි බහිද්ධා රූපානි පස්සති සයන් දුබ්බන්නන් අපිකටි ටික මං යන්තම් ඉගියක් කියන්නේ කියන හොයලා බලන්න. ඔබ බෙන් වැඩිගත් අද මේක ආත්මේම ආධ්‍යාත්මයේ තැවිද යන ගමනක් සියුතුයි. නන්නම් මේක නිරස දෙයක් වෙනවා. ඒ නිසා අධ්‍යානි මේ සිතාමේ විදිහටවත් මේ ගැන හිතලා තියෙන්නට දෙනවා. හැබැයි කොයි වෙලාවක හෝ මේ අපි කතා කරන මේ වචන නිරෝධ, පපංච, ධ්‍යාන, ආයතන, සංඥා ඒවා වචන මාත්‍ර බවට පත් වෙනවා. ඒවා නිකන් පොතු ගියේ නූර්ච දිච්ච පරණ වෙච්ච දෙයක් බවට පත් වෙන අධ්‍යාත්මික දෙයක් වට වචන. ඒ වචන වලින් ඔබෙයි ඔබ කියන වචන හොද්දන්නේ වචන වල ඇතුලේ මේ සංඥාව ඇතුලේ ඒක නම් දුන්නවෙ ඒ වාත ඔබෙයි කියන රසයට අපිපත් වෙන්න ඕන. එතකොට ඒ ડિප්‍රෙෂන් එක නැති වෙලා යනවා. නැත්නම් මේ වචන ගොඩක් විතර නමුත් තථාගතයන් වහන්සේ බුදුම පැහැදිලිව දේශනා කරනවා මේක සුක්කුම සත්‍ය සංඥාවක් කියන එක. ඒක අපේ මතකයේ තියෙන්නට ඕන. ඒක ඔළුවේ නෙවෙයි වැඩිපුරම අපි පාවිච්චි කරන්න ඕන විපස්සනාවක් තියෙනවා. ඥාන ගින්න කියන එක විපස්සනා ගින්න ඒ අනිත් ගින්න වගේ යත්තේ ඉඳලා උඩට පත් වෙන එක නෙවෙයි. උඩින් ගන්න තමයි පුච්චගෙන ගල් හත. ඒ උලිය තමයි ඉස්සෙල්ලා තිස්සේ මේක ආවා. තිස්සේ ඉඳන් හොඳ දෙයක් තේරුම් ගන්නට. එතකොට අභිධායතන ගැන අපි කොහොමදන් ගැඹුරට යන්න කැමතිද කියන එක කියන්නේ අපි ඊළඟට ඒ විභංගයෙන් උගැට දැනගන්නවා. මේ විභංගයේ තියෙනවා අරූප ධාතු කියන එකට එක ස්පර්ශයක් තියෙනවා කියලා. මනෝ විඥාන ධාතු සංපස්සෝ කියලා. මනෝ විඥාන ධාතු සංපස්සයක් එතෙන්දී මේ හෝදුවාවල් විතර නිගෙන ගන්න. දැන් අපි තාම ධර්ම සාකච්ඡාවට හරියටාවේ නැහැ. හොඳද අපි ඒක එතෙම කිව්දි. සුකුට අර පටිජ සංපස්ස අධ්‍යයන සංපස්සත් මතකේ තියාගෙන අපි යන්නේ. මේකට හොඳද? බුද්ධජනන් වහන්සේ පොත්තපාද බුදුහාන්ත ආදරය ඇති අන්‍යාගමික සුතුතුන් දාර්ශනික කියා හොඳ සුතුන් කියන හොඳ දාර්ශනික බුදුහාන්ත ආදරය පුනිති පරම් පොට්ටපාද වික්කු සබ්දසෝ රූප සංඥාන සම්පතික්කම රූප සංඥාවල් කියනවා රූප අපි මතක් තියෙන කෙනකෝ දැනට ඒ පිළිබඳ කියන රූප ගැන කියන හෝදියාවල් මතක සතාන් ඔක්කොම පහු කරගෙන ගිහිල්ලා පටිග සංඥාන අත්ංගම මේක නැතු මේක හොඳයි වගේ කියලා රූපෙන් රූප සංඥාවෙන් සංඥාවට පන්නේක් තියෙනවනේ ඒව අයින් කරලා දානවා මොකද දැන් දේශ කියන එක නෑ මේ වෙලාවට අර විපාදේ පහු කරගෙන ගිහිල්ලා නිසා අනන්ත ආත්මානත් සංඥානම් සම්මිතකාරා ඒ අරෝමේම අයෝමයා කියලා හිත ඇතුලේ දුවන ධාති නෑ දැන් ඒක ගොඩක් පහු කරගෙන ගිහිල්ලා අනන්ත ආකාශෝ ඒ පිටපස්සර විඥාන ස්වરૂපේ විඥානය කියන එක දන්නවා නේද මායාවක් කියලා අපි දන්නවා නමුත් අර විඥානයේ පරිදි සත්‍යදෙල ඔයත් ඒ ධර්ම සාකච්ඡා කරන කන්දෙන්ට කියනකොට සංඥා වේදනා දෙක මිසක් වෙන මොකක්වත් නැහැ පේන්න කියන ඔහුගේ අදහසට හිමිෙන්නේ යා ඒ පුච්චාන්දර උතුම් ධර්ම කාරණා එතකොට අනන්ත ආකාශු මේ සංඥා පහු කරගෙන ගියාම විශේෂම රූප සංඥා ඇති වෙන ලොකු හිස් බවක් තියෙනවා ඒක ශුන්‍යතාවේ නෙවෙයි හදයි හොඳද ඒ ශුන්‍යතාවේ නෙවෙයි මේක අහස විශාලයි ඇතුලේ පාතුන හිදස විශාලයි තැන් වලට දැනට මනසට අප කතා කරනකොට අපිට පේන ගස්ගල් පාරවල් දෙනු මිනිස්සු වතුර ඒවා මේ අනේ දැන් තියෙන සත්තු ඒවා නෑ දැන් ඒ අනන්ත ආකාශෝති ආකාශානංච යතන ධානි ධාන කියන එක වෙනස් වෙතෝටි මේ ආයතන ඒක දෙන්නේ ඒක උපසම්පද්ද විහෙරද ඒකත් ඇවිල්ලා යාත් කාලේ ගත කරන්න පුළුවන් ඒ දැන් යානේ මේ සෝත මිත්‍යාත්මත් වෙන නාම රූපවල ඒ නාම රූප සංතතිය මේ தත්ත්වයටත් යනවා දැන් අහුවල ඉන්න සංඥා දැන් නැහැ ඒකට තස්සේ යා පුරිමා රූප සංඥා සා නිරුද්ධති අපි දැන් විශේෂයෙන් කතා කරන්නේ කොට්ටපාද සූත්‍රය ඉතින් අභිසඤ්ඤා නිරෝධයෙන් අර කල්ින් තිබිච්ච රූප සංඥාවක් තිබුණා නම් ඒක අතුරුදහන් වෙලා යනවා ආකාසානංචායතන සුඛුන සත්‍ය සංඥා ප්‍රතිං සමය වූ ඒ වෙලාවට අර අනිත් ධ්‍යාන වලදී කතා කරපු සුඛ කියන එක නෑ අර කලින් කවද ඥාන සත්‍යෙදි කතා කරපු තුන එක දෙක තුනේදි කතා කරපු කෙනා හොඳද ඒක තියන වෙලාවට සුක්කුම සත්‍ය සංඥා තස්සින් සමේ හෝති ඊළඟ වචනේ ආකාසානංචායතන සුක්කුම සත්‍ය සංඤ්ඤේව තස්සින් සමේ හෝති ඒ වෙලාවට එයා සත්‍ය වශයෙන් පවතිනවා සංඥාවක් උතෝද හරියට දන්නේ නැහැ මේ වගේ නේ. ඒකත් අභිසඤ්ඤා නිරෝධය කියන අර දාර්ශනිකයෙකු තුළ කතා කළාන සම්බන්ධන ශාලාවේ ඒ පෙරතුරු බුදුරජාන් වහන්සේට කිව්වහම ඒ ප්‍රතිපාද පරිත්‍යාගක ඒ දාර්ශනිකයා ඒ කල්යාණ මිත්‍රයේ ඒ කාගෙත් උදේට අන්‍යාගමිකයි නමුත් බුදුහාන්ත මිත්‍රයා යා කිව්වහම බුදුහාම එකින් එකට ගෙවිලා මේක මාත්‍රකයන්ේ සිතාවෙන් පුහුණු කරොත් මනස සමහර සංඥා හලන්න පුළුවන්. හැදි හැලි එහෙට යනවා. සමහර සංඥා ඇති කර ගන්න පුළුවන්. එයාට මේවා මේ ග්‍රීක හැබැයි මොකද එයා දන්නේ බුදුරජාණන් වහන්සේ බලන්ද සිද්ධාර්ථ ගෞතමයන් මොනතරම් ඊගෙන සතහන් තියාගෙන යන්නද කියලා. සතිමත්ත්ව කල්පනාවේ මහා බෝධි මූලයේද බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ සිහිපත් වෙන කම අරුවන්නේ නැහැ. නමුත් මොන්නතරම් උත්සාහයෙන් යන්න තැද්ද කියලා. අවධානය. ආකාසානංචාතන සුකුම සච්ච සංීව තස්මින් සමේ හෝති ඒනම්පි සික්ඛා ඒකා සංඥා උප්පජිත. ඔන්න ඒ විදිහට සික්කීම තුළින් පුරුදු කිරීම තුළින් තමන්ගේ මනස ඒගෙන පුරුදු පුහුණු කිරීම තුළින් සමහර සංඥා තියෙනවා එක්කෙයි එන්න පටන් ගන්නවා. අර ආකාසානංචාතන සුකුම සච්ච සංඥා. සික්ඛා ඒකා සංඥා නිරුද්ධයි. එතකොට කලින් එක නිරුද්ධ වෙන්නේ සිතුරුදු කිරීම නිසාම. අයම්ති සික්ඛා මේකත් ඉක්මීමේ මාර්ගයේම කොටසක්. ඊට පස්සේ දැන් අවයි විඥාන ස්වરૂපී තියෙන. ඒත් කියන්නේ එකට මොකද්ද තියෙන කොග්නයිසින් පවර් එකක් තියෙනවා. දැන් මම කියලා අපිට හිතෙන ගතියක් තියෙන්නේ. මේ වෙලාවේ එක දැන් රූපත් එක්කමින් ඉස්තරවල යන්නේ. ඒක පහු කරගෙන යනවා. ඊට පස්සේ දැන් ඒ අවකාශාත්මක ස්වභාවය අදුගෙන සිතාමේවත් මේකට ඇතුළට ඇවිදගෙන යනට ඒ ඉමජිනේෂන් එකේ හොඳට ඒක මුලා වෙන එක උනත් කමන්න සතිමත් හොඳ දෙයක් ඒ හැබැයි ඒක අහු වෙනවා නෙවෙයි හොඳද පුනිතතරම් පුත්තපාදේ ඉත ඒ විතරක් නෙවෙයි පුත්තපාදේ වික්කු සම්බතෝ ආකාසානං චතන සමතික්කං ඒ අනන්තාවකාශාත්මක බව මනසි මනස කියනකොට මනස නෙවෙයි මනෝ දැන් මනෝ ඉවර වෙලා ගිහින් විඥාන ස්වરૂපයක් තියෙන ඇත්තේ අරම හිතන්න විතක් විචාර වෙන කල්ලාතු මේ අතුරු දහන් වල තියෙන පිටපත්තරෙන් එන්න පුළුවන් සාර්වෘත් මොග්ගලානවදී උත්පනයන්ත මහා කාශ්‍යපෝලියට පත්තරයෙන් මේ පැත්තේ පත්තරයකට අරිතාලකින් මේවල් ගන්නට පුළුවන් ගන්නා කියලා දෙයකුත් නෑ ඒ අනිත් ඒ සංඥාවල් තියා ඇතිකර ගන්න පුළුවන් ආකාසානංචායතනේ ඒ බොහෝ වෙලාවක් මනස පවත්වා ගන්න පුළුවන් සත්‍යයන් තියෙනවා දෙකෝ අපි ඉගෙන ගන්න පිටිගෙන කියලා කායික කෝටි කෝටි ගාන මේ මනස පවත්වා ගන්න පුළුවන් මේ ශරීරය අසුබ දහම් වෙච්ච ගමන් ඒ ශරීරේ මැරුණොත් ඒ විඥානත් ඉන්නකොට ඒ සංඥා ඉන්නකොට ඒත් ආයේ මේ ඔක්සිජන් නැති වෙන හුස්ම ගන්න පෙනහළු තියෙන ශරීර නැති අසුබ දහම් වල එක මොහොත් ආත්ම තුළ කොහේ හරි කිඳා බහින විඥානං ඡායත ඒක පහුතරගෙන ගිහිල්ලා අනන්තං විඥානං මේ විඥාන ස්වરૂපයට කෙලවරක් නැහැ මායින් නැති තත්ත්වයට යනවා දැන් අපි මනෝ කියනක බලන් අපි බාඩි වල හිතන්නේ මේ ගෑනු මිනිසු කෑම බීම බත් කාරු යකාරු දේහපාලිකු පාරවල් වතුර වගේ වෙන තැන්ට වැටි පියාගත්ත ගමම්ම තියෙන්නේ අතීත සංඥාවක් කියන්නේ කුෂ්ම බඩේ රෙදෙන දිහා දනිස්ස රෙදෙන කොන්ද රෙදෙන පපුව ගහනවා එහෙන ඔය වගේ පුංචි පුංචි විශ්වයේ දූවිලිනේ අපිට මතක් වෙන්නේ දැන් එතකොට මේ විඥානත්වයේ කියන එක ඊට වඩා සුවිශාලයි limitless එකක් තියෙනත් මායින් නැහැ මායින් ඔක්කොම අතුරු දහන් වෙන්න පටන් ගන්නවා විපස්සනාවේදී අතුරු දහන් වෙන්නේ මායින් ගැන නෙමෙයි මේ කියන්නේ විපස්සනාවේ එනකොට මායින් අතුරු දහන් වල එක ඒ ප්‍රඥාවත් එක්ක එනකොට ලෝභ දේශ මොහ සම්පූර්ණ අතුරු දහන් වෙනවා ඒක සම්පූර්ණත්වයේ පිළිබඳ මේකෙන් වෙන මේ එතන තියෙන්නේ මේ මනසේ පුතුළු වීම කියන්නේ මනසේ සංඥා හැලෙන එක කියන්නේ මතක හැලෙන එක ගැන. ඒ විල අර කොග්නයිසින් පවර්ස් එක අපිට දැනට කියන්නේ කොන්ෂස්නස් කියවත් හඳයි නමුත් ඒක අධ්‍යානස් නෙමෙයි. මේ තත්ත්වයේ මේ සවිඥානික ස්වરૂපය අනන්තයි කියලා තියෙනවා. අර පුංචි දෙයක් අස්සේ ඉර වෙල ඉන්නේ. හැබැයි අර අභිභාෂන් මතකෙන්න. අජ්ජත්තං සුපසන්නේ අයි අජ්ජත්තං අරූපසන්නේ බහිද්දා රූපානේ පස්සේ තේරගියේ මතක තියාගන්න ඕනේ ඒවා අභිභායයන්. අර තත්ත්වේ ඉඳලා එයාට යන්න පුළුවන් ඕනනම් පරය. ආපහු එන්න පුළුවන් නමුත් මනසේ අර මූලික විඥානේ මූලික ස්වરૂපය අර තියාගන්න මූලික කියන වචනේ හොඳ නැහැ. ඒ ආචන තත්ත්වේ තියාගන්නවා. නමුත් අනිත්‍යයට ඉගෙනේ කතා කරන්න පුළුවන් වෙනවා. දැන් ආලාර කලාම උද්දතරම්පුත් වගේ උත්තම ගුරුවරු අර බෝධිසත්වයන් වහන්සේ හමු වෙන්න ගියත් ඒ එතෝ තත්ත්වේ තමයි හිටියේ. එතකොට තෙන්දි පුත්පාදිකී නම් පුත්පාද සත්‍ය පුරිම ආසාසානාංචයන් සුකුම සත්‍ය සංඥා සානිරුද්ධති. එයාට තිබුණනම් මේ අනන්තව කාශයක් තියෙනවා. ඒක නිරුද්ධ වෙලා. විඥානාංචයන් සුකුම සත්‍ය සංඥා විඥානාංචයන්ේ කියන මේ සූක්ෂම නමුත් සත්‍ය වශයෙන් තියක් තියෙන දෙයක්. ඒක ඉමජිනේෂන් එකක් නෙවෙයි ඒක. එක සැබෑලෙසුම පවතින ඒ සංඥා ස්වරූපේ ක්‍රියාපත් වෙන ඒ தත්ත්වෙට එනවා විඥානංචාතන සුක්කුම සත්‍ය සංඤ්ඤේ තස්මින් සමේ හෝති ඒවම් පීකා සික්ඛා ඒවම් පිසික්ඛා ඒකා සංඥා උප්පදිති පුරුදු කළොත් සමහර සංඥා නිරුද්ධ වෙලා මේ විදිහට සංඥාවක් ඇති කරගන්න භගවාවත් භාග්‍යත් මහන් තේම කියන්නේ. ඊට පස්සේ සමහර විට තව පොඩ්ඩක් ඇතුළට යනවා. නත් විඥානං තාසනේ අනන්ත විඥානත්වේ පවා පසු කරගෙන ගිහිල්ලා දැන් පරිප්‍රලක් කියලා හිතන් දෙපාද. හැලිනම් අර අර රොකට් එකක් අභ්‍යවකාශයේ යන කොට ඒක තියෙන ඒක මූලික ඒකට ඉන්ධන දෙන කොටක් හැල්ල යනවා. ගුරුත්වය පහු කරගෙන යනකන් තමයි ඒක තියෙන්නේ වගේ. කාම ගුරුත්වය නැත්නම් රූප ගුරුත්වය පහු කරගෙන යනවා. නත්ති කිංචීති නොකිසියක් කියලා. හැබැයි ශුන්‍යතාව නෙවෙයි මේ කාම කතා කරන්නේ. අර විඥානයේ මායිම් අතුදහම් වුණා වගේ මෙතන දෙයක් නැහැ නේද කියන සත්‍යයක් තේරෙන්න පටන් ගන්නවා. අකින්චඤ්ඤාතන උපසම්පද්දි විහෙරති. ඒකත් කිංච විවේක. ඒ එතන තමා සංඥා ග්‍රේණි. ප්‍රසඤ්ඤා ඊට පස්සේ සේ අපි අහලා තියෙනවා කතා කරලා තියෙන මේව සංඥා සංඥා ඊට පස්සේ ඒක මතක නැහැ. ඒක මතක් කරගන්න ආපු මෙතෙන්ට මේව අකින් සංඥාතෙන්ට ඇවිල්ලා ඕන අපෝ අර්ථිත ගියා නේද කියලා මතක් කරගන්න. මාළුන්චි මහා මාළුන්චි වගේ සුත්ත මතක් වෙන්න ඕන ධම්මිතෝත. එතකොට ඊළඟ බුදුහාඳුක් කියන කොට මේ වෙනකොට ඒ ආකින්චාඥාතන සුක්කුම සත්‍ය සංඥාව යට තියෙන ඒකත් ඒ විදිහට සංඥාවක් පුරුදු පුහුණු කළොත් එහෙම අපි මේ මනෝ කියන එක සතිමත් මේ සත්‍ය සංඥාවක් හැරෙන තව සංඥාවකම පැහැදිලිව බුදුහාමී දේශනා කරන සුක්කුම සත්‍ය සංඥා ඒක සත්‍ය වශයෙන්ම පවතින සංඥාවක්. දැන් මේ වාට මේ කතා කරන්නේ අසන්නෝ දැන් ඉතින් අත්වාදයක් එක්ක ගියොත් බුදුහාමුදුරේ දේශනා කරන හැටියට අපි ඕන තරම් ඒ තත්ත්වයන් ලැබලා තියෙනවා. නොගිය තැනක් නැහැ කියලා කියනවා. ඒක ආයෙත් මනෝ අරු වෙලා තියෙන්නේ බත් මේ කබලින් කා ආහාරයක. සසරෙත් සංඛාර අනිත්‍ය කිය ඒක. වැඩක් නැහැ පිටක් මේ කොහොමද තරම් ගිය ගමන් මේ. දැන් තෝරාල්ලන්නේ මේ එහෙතන දිවනාසි මනෝ කියන එකත් එකට ආපු සංඥාවල්නේ. යතෝකෝ පොට්ටපාද ඉදෙකු ඉද සතසන්නේ හෝති. ඔන්න හොඳ වචනය සතසන්නේ. මෙයාට ඒ වෙන කොට සෙල් කොන්ෂස්නස් තත්ත්වය තියෙනවා. මේ සැරත් මේ ඔක්කොටම තියෙනවානේ පුද්ගල භාවයක් දැන්. ඔය දැන් හමින් අපිට කරගත් එකක් එක්ක තියෙන එක නෑර තියෙන්නේ. ඒක හරහා තියෙන ස්නායු පද්ධතිය නිසා ලැබෙන වින්දන තියෙනවා. ඊට පස්සේ ඔය විදින සතවක් ගති තියෙනවා. අදුක්කම සුඛය දාන්නේ නැහැ. ඒකද ඒක වෙනකොට නිින්ද ගිහිල්ලා සුඛයයි දුක්ඛයයි එක්ක පොරබබබදාම ඉන්නවා 24ක්ම. deep sleep එකේ ගැඹුරු නිින්දේ ඇරෙනකොට දැන් ගැඹුරු නිින්දින් පස්සේ අපි ඉන්නානේ ආයේ ගැඹුරු නිින්දදි නැතුණත් මේ ඉන්න බවක් තියෙනවානේ ඔන්න ඉන්න බව බීනස් එක තමයි ඒක ඒකේ නැත් පංච උපාදානස්කන්ධේ කිය ඔය පහ නැති පහක් අරගෙන යන ගමනක් නේ මහ මායාවක් කියේ ඒක එතකොට අතෙන් ගියත් යාට සුක් සකසන්නේ හොදි සෝතතු අමුත්‍ර තතු අමුත්‍ර අනුපුබ්බේන සංඥාංගම් පොසිති ඉතින් දිත්‍යත් සක සංඥා තියෙනවා යා සංඥා සංඥාවේ කෙලවර පිළිබඳව එයා සතිමත් භාවයක් තියෙනවා හැබැයි සංඥා මේ එක එක පැති වලින් යන කුලෙන් දැන් මෙතෙන්දි දැන් අර ආලාර කාලාම උද්දකරා පුත්ත වගේ උත්තරයන් දෙන්න බැරි වෙන සිදුවක් අහු කරගත් එහෙම සම්්‍යක් සම්බුද්ධ කියන්නේ ඒ නිසායි මේ නිකම් කියන වචනයක් නෙවෙයි ඒ තරම්ම සූක්ෂම දේ හොයාගත්තු මහා කවුරු කියලා දීලා නෙවෙයි ඒ තරම් ප්‍රබාස්වර සතිමත් බව තීක්ෂණ සතිමත් බව ඔතෙන්දි එනකොට මේෂේ අර සීල ස්වභාවය ඉඳලා සීලයත් එක්ක අවගෙන මෙතෙන් ගන්න එතකොට මේ භික්ෂුවේ පොර බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගෙන යන එක්කනානේ නේද අපි දන්නවනේ එකත් අර සූල සීල මජ්ජිම සීල මහා සීල ඉන්ද්‍රිය සංවරය ඔක්කොම අරගෙන ගිහිල්ලා ධාන ඇවිල්ලා දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගී ගමන් මාර්ගය යන එක්කනානේ එයා ගැන එතකොට එයාට එක එක ක්‍රමයෙන් පුළුවන් මේ ගැන සතුටුමත් වෙන්න. දහති බංග සූත්‍රයේ අවසාන කොට මතක් වෙන්න ඕන. අර අபிසංකේත ඉස්සන් අபிසං මේකත් හදාගත්ත දෙයක් කියලාද තේින්ද පටන් ගන්නවා කියන තැන. සර්කල්යා මිත්‍රාච හදන හදන පුතුව කැරිනවා තව හදනවා කියන්නේ වයි එතකොට ඔත්තේ කොතැන්න දැන් අප දන්නවා විමුක්ඛ මුක කියන මතක් වෙන්න ඕන ලිංග ඕගමනේ මෙතෙන් දෙනකොට සංඥාගේ පිටස්ස එතකොට සෝ අතෝ අමුත්‍ර අමුත්‍ර අනුකුබ්බේන සංඥාග්ගම් පුසති සංඥාග්ගේ එයා එක්ස්පීරියන්ස් කරමින් අද්දකින් ඉන්න පුළුවන් නේද පුසති කියන වචනේ හැබැයි පාස් කියන්න තියෙනවා තස්ස සංඥාග්ගේ පිටස්ස අපි දැනට ඒකට අකින් සංඥායත ආයතනේ ඒ ආයතනේ දැන් ආයතනේ කියන වචනේ අලුතෙන් ඒකට අපි කවුරුත් අර ගෞරවනීය භික්ෂුන් වහන්සේලාගේ පුතස්සේ තරපුරු කෙන්න ඔන පුංචිරම් දෙක බොහෝම උතුම් ලෙස මේක පැහැදිලි කරලා දුන්නා. එතකොට ඒ සංඥාග්ගේ ඉන්නකොට චේතයට හිතන ඒවම් හොයි. චේතේ මානස්සමේ පාපියෝ අචේතේ මානස්සමේ සෙයියෝ. එතන පාපි කියන්නේ නරකයි කියන එක නෙවෙයි. මේක චේතනා පහල කරගන්න දැස අபிසංසරණයක් කරනකොට අගේ නෑ. මම ඒ වචනේ පාපියෝ කියන එකට අගේ නෑ කියලා තේරුම්ගන්නවා. අචේතේ මානස්ස සෙයියෝ. චේතනා කියන එක හොඳ දෙයක් නේද චේතනා තමයි ඒක දැන් දෙපොත් පහල මොකක්ද සම්ම වෙන්නේ ඒකෝට දැන් මෙතන අරූපවතර සම්ම ප්‍රත්‍ය ප්‍රත්‍ය මෙතන නිකන් අතපය විදිහල මල් පූජා කරලා මේ සතෙක් මරලා ඒ කියන ඒ චේතනා කම්ම නෙවෙයි දැන් මෙතන ඉන්නේ ගොඩක් අරූප අවතර කම්මකත්තර විදිහල. ඒතර අචේතේමානස් මේ චෙයෝ අහංසේ කෝපන චේතියං අවිසංකරියං මම සිතන්න පටන් ගත්තොත් නැත්නම් මානසිකාර තත්ත්වයේ හසුරුවන්න පටන් ගත්තොත් අභිනන්දනය කෙරෙමින් වගේ ගියොත් හරි අනභිනන්දනය හරි ඕන එක. ඉමාති මේ සංඥා නිරුද්ධිය. අඤ්ඤාතෝලාරිකා සංඥා උප්පජ්ජේය. ඒකෝත සිය සංචේතනාව පටන් ගත්ත චේතනාත්මක ඒක වොලිෂනල් ඇක්ටිවිටි එකක් එයාට මෙතන හිතාගෙන මෙයා යන්න ගියොත් එහෙම අර ඉච්ඡාමුද කියලා කියනකත් ඒ වගේ දෙයක් එන්නේ. මේ තියෙන සුකුම සත්‍ය සුකුම සංඥාව අතුරුදහන් වෙලා ඕලාරිකා සංඥා උපජ්ජේය ඊට වඩා ගොරෝසු සංඥාවල් දැන් එතකොට අර විතක් විචාර වෙනවා නම් ආකාසානන්තක් හරි වෙනවා නම් ඒක ගොරෝසු සංඥායෙන් කොට යන්නුනාහං නැචේතේ යන්න අභිසංකලීය. ඒ නිසා මේ සත්‍යෙන්ද චේතනා ප්‍රයත්‍යුත් වෙන සැලසුම් කළොත් වෙන. එයා තෝලාරික සංඥායෙන් ඉදදීන. එයා උපජ්ජේයුම් එන්ටි ඉදදීන. යන්නුනාහං නැචේතේ යම් නැත අභිසංකලීය. ඒ නිසා සිතින් සැලසුම් කරන්නේ නැහැ. සිතින් තව දෙයක් දෙක ගන්න ඕනි කියලා හදන්නේ. අපි මේ ටිකින් ඉවර කරමු. හොඳද? ඒකල සාකච්ඡා කරමු. සෝ නැචේව චේති. එතකොට යා චේතනාත්මකව චේතේති. චින්තනයේ කරන්නේ ඉස්සත් මේ වචනේ මම කියනවා දැන් හොඳයි කියලා හිතවන්නද ඒකේ දාර්ශනික වචනයක් හැටියට මේ කියන්නේ අර මානසික මට්ටමේ ඉඳලා එයා දැන් මානසිකාරය කියන தත්ත්වේ කරන්නේ නැහැ. මානසිකාරය කියනවා ඒක මෙහෙම වුණත් හොඳයි කියලා කියන්නේ නේද? අර දැන් අර මේ සම්මතානේ පිරිසිදු කරනවා කියලා ඒ කියන කතාව කියනකොට ඇහෙන්නේ ඔය තත්ත්වෙ. එන්න ඕන. තියෙන දේ කියන හැටි බලන්න. ඒ ගෞරවණීය සන්නහසින් කියන එක මතක් වෙන්න ඕනේ කර්මස්ථාන සුද්ධ කරන. කර්මදහන් සුද්ධ කරනවා කියන වචනයක් කියන්නේ කියලා. ඒ තත්ත්වෙ. සෝ නචේවිචේති දින තබ්දි සංකරෝති. අபிසංස්කරණයක් කරන්නේ නැහැ චේතනාවක්. ඒ වචනේ හොඳ නැහැ මේ චේතේති කියන එකට කියනකොට යා හිතලා යමක් වෙනකට යන්න හදන්නේ. තියෙන දේ තියෙන සතිමත්ත බලන්න. සත්‍යචේතේතු අபிස අනදිසංකරෝතු තායිචේව සංඥා නිරුද්ධාන්ති. බහුවචන සංඥා කියන එක මෙතන තියෙන. ඒ කියන්නේ එකනාට තාචේව සංඥා නිරුද්ධාන්ති. එක් සංඥා කියන කේත වචනයකට පාවිච්චි කරනවා බහුවචනයක් පාවිච්චි සංඥා නිරුද්ධං අඤ්ඤාත ඕලාරිකා සංඥා නෙප්පඤ්ඤං ඒකේ අර හිතාමතා යා දැන් ඇතුලෙන් වැඩසටහන් නකොත් නොකර ඉන්නකොට අර ආකින් සංඥාතන සත්‍ය සංඥා ගින්දලා ඒ ආත්‍තිතිවික සංඥාවත් අතුරුදහන් වෙලා ආලුත් සංඥාවක් උපදවා ගන්නෙ නැ වෙන දෙයක්. ඔන්න ඊට පස්සේ එතෙන්දී සෝ නිරෝධං කුසති අය අද්දකින්ම නිරෝධය කියන්නේ ඒවං කෝ පුත්තපාද අනුහුද්ද අபிසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපත්තිය කියන වචන ටික හොඳට වැදගත්. පුත්තපාද මෙන්න මේ විදිහට ක්‍රමානුකූල එකින් එක අபிසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපatti හොටි. ඒ වචන ඔක්කොම කියන අනුබුද්ධ අபிසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපatti. සම්පජාන. සම්පජාන කියන්නේ දැනමයි. මේක නිකන් මේ නිරක්ෂණයක් ගහලා මේ සිත් ඇතු වෙනා වගේ නැත්නම් මද්දාවියක් අරගෙන මේ වෙන ලෝකෙට යනවා වගේ කතාවක් නෙමෙයි මෙතනදී. සම්පජාන දැන ඊළඟ පැත්තට යන්නේ කියන්නේ. සමාසී ආතු අනුකුබ්බ අභිසඤ්ඤානිස සම්පජාන සමාපත්තිනේ. මේවා හැමෝ මේ තියෙන දැන් තියෙන ඔය පාරම්පාරවල් පොත්පත් ගැන මතක වෙච්ච ධර්මත මොකද කල්ප දානක් ඔය සත්ති ඉඳ ඇතුලේ මර. ඒ නිසා සීලප් කරන එක විතරයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරු කියන පුත්තපාද අපින් තේත්ිතෝ පුබ්බේ රූපානු බුද්ධ සංඥා නිරුද්ධ සම්පජාන සමාපatti සුතු සුබ්බා. මේක කලින් මේගෙන අහලවත් තියනවලු පුත්තපාද. නොහිතං බන්තිනේ බන්තේ සල්. නමුත් ඔබවහන්සේ භාග්‍යයන් වහන්සේ මේ කීව බවෙන් දන්න. ඇචල බුදුහාමුදුරු කිව්වෝ යාති. කියන ඊට පස්සෙ ආ ඊට පස්සේ ඒ සංඥාගේ ගැන තව කතාවක් කරමු. අපි දැන් සාකච්ඡා කරමු ධර්ම කන්දින්නාට කල්යාණ මිත්‍යන් මතත් තින් ගැඹුරුයි. නමුත් අපි ආනුගිය දමනක් ගැන නෙවෙයි කතා කරන්නේ. මේ ජීවිතෝ සංසාරදී කොහේරි සිදිත නවාතෙන් පොළක් දෙන්න වෙන වතක්. ඒවා පතහෙදයන් වහන්සේ කරන්න බැරි දෙයක් කවදාවත් කියලා නෑ. සම්මා සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. මා පණිවිඩකාරයෙකු පමණයි. සම්මා සම්බුද්ධ සරණයි සතුටින් ඉතාමත්ම තින් මම හිතන ධර්ම රත්නය කියන එක ඉතාමත්ම මනාව අපිට පේන තැනක් මේ පොත්පත් සූත්‍රයේ සත්‍යමත් වගේ මේක බොහෝ විෂාපි සාමාන්‍යයෙන් අපි මේක සුතමේ වශයෙන් අහලා මේ කීිත පැතුම් කර ගන්න ගැතිය වැඩිපුරම තියෙන්නේ ප්‍රායෝගික පැත්තට වඩා. ඉතින් ඇත්තටම සත්‍ය තුනේ මට තේරෙන මේ ප්‍රශ්නයක් ආව. දැන් අපි කතා කරා ද්විතිය අධ්‍යානීය වෙනකොටම මේ විචක්ක විචාර කියන දෙක එතන සමතික්‍රමයක් වෙනවා. නැත්නම් ඒක ලැබෙනවා විචක්ක විචාර කියන දෙක. එතකොට මේ අරූප සංඥාවන අවස්ථාවලදී සිතනාකා සාමං ඡායතන විඥානං ඡායතන වගේ අව ඒ සත්‍යයට පත්වෙන්න කලින් මේ අනන්ත වූ ආකාශයේ කියලා සිටීමක් කරනවා වගේ මේ පදමාලාවන් උත්ේ මේ එතකොට අර විසක්ක විචාර කියන එක එතනක් පවතින වද කියන ඒ වගේ අවස්ථාවලදී දැන් එකකින් තව එකකට එක සංඥාවක් අතරලා ඊළඟ සංඥාවෙන් එක රිප්ලේස් වෙනකොට වගේ මතක ඒ තත්ත්වයට පත් වෙනකොට යම් කිසි විචාරයක් එතන ඇති වෙනව නේද කියලා වගේ හැඟීමක් ඇති වෙනසක් තියෙනවා. මේක අපිට පැහැදිලි කරගෙන ඉදිරියට යන්න කියලා හිතනවා දරුවන් ගන්න. තථාගතයන් වහන්සේගේ දේශනය අනුව ඒක දෙන්න බැහැ. ඇයි? අපට දැන් මානසිකාර කියනකොට විපස්ක විචාර සහිතවමයි තියෙන්නේ. ඒ නිසා තමයි දැන් මේ වචනේ කියන ගොඩක් මේ බුදුහාමුදුරු කරපු වැරද්ද වගේ අපිට තේරෙන මේ වචන දාලා දීලා තියෙනවා. ඕක සිදුහත් මේ මහා බෝධිසත්වයන් වහන්සේ තමයි අල්ලගත්තේ. අහු කරගත් සතියේ. මේ ඕක කියන්න බැරිව තමයි අලාර කාලා වගේ ඇත්තෝ මේ වචන කියන්න අගෞරවන්නේ දැඟලුවේ. ඒකට කියන්න බෑ මොකද්ද? මේක සිද්ධාත තේන මේ මෙතු කියන්නේ මෙහෙම දෙයක් නේ කියලා. ඒ කියන්නේ අර අபிසංකේතයේ ඒ අபிසංචේතනාව පමණයි කෙරෙන්නේ විතක්ක නැහැට. ඒ විතක්ක කියන්නේ ඒක හොඳයි මේක හොඳයි කියන හිතත්තේ ඒ વિચાર විශේෂින්. ඉවලුවේෂන් එකක් නෑ. අර එතෙන්ද එනකොට මෙයාගේ සතිමත් බව නිසා දැන් අර සත්‍යසන්නේ කියන්නේ කො සත්‍යසන්නේ කියන එක ජාත මතක් වෙන්නේ මොකක්ද කියලා. අවුරුදු 20කට උත්තර කලින් මම ගියා තමයි කොයිදල් සතහක් කියලා. මේ අංගවත් පුරේ පැත්තේ තියෙන මිහිඳු ආරණ්‍ය කියලා. ඒකේ බොහෝ නිස්කලංකින් ඉඳලා මම දිගේ පැත්තකින් ගියා දවසක් පහවල් මොකද දිනේ පාස්සේ ඇවිදින්න ඕන කියලා කිසිලක් තැනක් තියෙනවා මම බුදු ගියා එකෙක් දෙකක් කැඩපත් දෙකක් තියෙනවා ඒ බුද්ධ සිතන මට මතකගෙන බුදු ගියේ කියලා කොහොම හරි අර ඉස්සරහානි කැඩපතක් තියෙනවා මේ පැතුම් කැඩපතක් තියෙනවා මේ මේ සිරු මැද්දෙ තියෙනවා අරකින් මේක දෙකින් එකට මුළු ප්‍රතිබිම්බේ 100ක් විතර පේන්න පටන් ඒ ප්‍රතිබිම්බ දෙපැත්තෙන් සීති ශාල ගානක් තියෙනවා. ඉතින් මම බොහොම කල්පනාකාරීව හිතයි කියලා. දැන් මේ වර්තමානයේ පවතින්නේ මේ පච්චුප්පනේ වර්තමාන කියන වචනේ දැන් ඒක නව කතා වෙලා ඒසයි සාහිත්‍යවලද. මේක සාහිත්‍යාත්මක වචනයක් කියලා. පච්චුප්පනේ පවතින්නේ මේ රූපත්වය පමණයි. සක්කායක් සිතාගෙන පංච පාදනක් තමයි. අර ඔක්කොම අතීතයේ සහ අනාගතයේ දීවන සංඥා. ඒක උතාර මේක. ඒ වගේ ඒක ගන්න පුළුවන් මේ වර්තමාන මොහොත සහ අතීතාත්ම භව අනාගතයේ අපි අර මේ දුර සංඥාවෙන් යන හැටි මම ඒක කියන්නේ මේ කතාවක්. අර ආකාශාන්තරයේ ඉඳලා මේ අකින්චඤ්ඤායතනෙ නැත්නම් විඤ්ඤාණඤ්ඤායතනයක් කියන හිතන්නේ නැහැ වචන දාලාව සංඥාවලට මොකද යාමෙන් අර ශරීරයේ කියන එකදී මේ අවතකලයක් තියෙන රූප සංඥාත්තේ නැහැ රූප සංඥාවක් කියනකොට එන්නේ විතත් විචාර නැහැ ඒක ඒව දෙවින් තත්ත්වෙන්නේ අතුරු දහන්. හැබැයි පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර තියෙනවා. ඒකෙන් දැනගන්න ඕන දෙයක් තමයි මානසිකාර කියන එක. මානසිකාර කියන්නේ මනසෙහි යොදනවා කියන එක. අපි දැන් මෙනෙහි කරනවා කියලා කිව්වට මානසිකාර මනසට දානවා. විතක්ක විචාර නැතුව මනසට යමක් දාන්න පුළුවන් ගැටයක් තියෙන සංඥා නිසා. ඒක කියාගන්න බදුව තමයි අලාර කාලා මුද්දකරම් පුත්‍රගේ උත්මයෝ කිති. එතකොට විතක්ක විචාර අවශ්‍ය නැහැ සංඥාවක් පවත්වන්න. දෙකර විපස්සනා දෙදි අරදස උපක්ඛේ පැටි තියෙන්නේ ඒවා සංඥා විතරට මත වචන නැහැ සමහර. සමහර සැබෑ අවබෝධයේ වචන නැහැ. වචන අසුරුදහම් වෙච්ච වෙලාව තමයි සැබෑ අවබෝධය. ඒකට නියත සංඥා, වස්කේදා සංඥා, චේතනා මානසිකාර තියෙනවා. සංඥා සංඥා චේතක තියෙනවා. අර මහා සම්මා සංකේ බලන්න. ඒකෙත් නමුත් අර විතක්ක විචාර අතුරුදහන් වල බොහෝ වෙලාවක් වචන නැහැ පාවිච්චි කරන සිංහල අපි ඉංග්‍රීසි හරි ඉංග්‍රීසි වචන වලින් දැන් හිතන්නේ පාලි හරි ඒ ලැන්ග්වේජ් එක පහු කරගෙන ඉඳා ඇත්තෙන් මෙතන මේ ලැන්ග්වේජ් එක නැහැ ඒකයි වෙන්නේ අපි දැන් පාවිච්චි කරගෙන මොළයට දාපු ලැන්ග්වේජ් එකන්නේ පාවිච්චි භාෂාවක් නේ අපි හිතක් විචාර කියලා පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි හරි සිංහල හරි පාලි හරි දන්න භාෂාවක් ඉවනේ යා ඒකයි මේ භාෂාව සූදානම් වෙලා තියෙන්නේ බුදුසසු. ඉතනකදී මේ බොහොමකින් හොඳයි කල්යාණ මිත්‍රේ අවස්ථාව තියෙනවා අදාස්කින් ඔපර්ටුනිටි ඉදපත් වෙන්නේ ඒක තමයි. ඉතින් සම්මේ හැම දිනකටම මොකෙන්ද සත්‍ය සමාගයේ තියෙන ඉරිම හොඳින් තේරුම් ගැනීම අසුනේ ඔබතුමා දැන් මේ විස්තර කරපු දෙය ඇත්තටම මේ විදිහට කිව්වොතින් ඒක නිවැරදිද නැත්නම් අඩුපාඩුවක් තියෙනද කියලා දැනගන්නයි කැමති. එතෙදිම මේ වෙනි තත්ත්වයක යම් කිසි කෙනෙකුට අවබෝධය වෙනි තත්ත්වයකට අපි තුම මනසක්පත් වෙනකොට ඒ ඔබතුමා කියපු විදිහට එතන වචන නැති දැකීමක් සිදු වෙනවා වගේ කිව්වොත් ඒ කියන්නේ ඒ දේ සත්‍යවේක්ෂාවේදී තමයි මේ වචන වලින් කියන්න පුළුවන් වෙන්නේ කියනක. මොකද තවත් කෙනෙකුට කියලා දීම සඳහාම මිසක් මේ මේ මේ තත්ත්වයට මනසක්පත් වෙනකොට ඒ මනසේ ඒ වෙලාවේ ඔය විතක්ක විචාර නැති බවක් දැනෙනවා කියන එක වගේ තේරුම් ගත්තොත් ඒක නිවැරදිද කියලා සත්‍යය සමාගෙන් දැනගන්න කැමතියි. තේරුම් ගන්න. සර්වන් තමයි අතර මට ඒක මතක් වුණා. මට සත්‍යම වගේ මුත් දැනගන්න කැමැත්තක් තියෙන සත්‍යතම දැන් අපි දන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා දැන් මාර්ග ඵලයකටපත් වුණාම සත්‍යවේක්ෂා කීමක් සිද්ධ වෙනවා කියලා. ඒකට අභිධර්ම හැටනම් සත්‍යවේක්ෂා චිත්ත වීති කියලා. ඉතින් මේ ධ්‍යානයකටත් මේ විදිහට සම්මදිරලා ඒ කාලය නිමා වුණාට පස්සේ හෝ ඒ විදිහට ප්‍රතිවේක්ෂා සිත් ඇති වෙනවද මේක ගැන දැනගන්න ඊට පස්සේ මේ ඕලාරික බව දැනගෙන ඊට වඩා සුකුමසක් එකට පත්වීමක් වගේ දෙයක් තියෙනවද කියන එක ගැන සිත මහත්මයේ කීපයකට සමාන්තර වෙන ප්‍රශ්නයක් එන්න ඇති. ඒකට අපිට පොඩ්ඩක් උදව්ව ගන්න සතිය තුනක් කරන්න. සුදෙන් කිච්ච හරියට වචන ප්‍රතිවේක්ෂා කියලා කියන කොට අපි දන්නවා පසු හැදී බැලීමක් තියෙනවා. යාලියලු වෙන සල්කා බලනවා. එතකොට අපි මානසිකාර වැඩ කරනවා නම් සතිමත් සතිය හා මානසිකාර දැන් මෙතන මේ ආර්ය ශ්‍රාවකේ බුදුහාඳුරුවන් කියන දේ දැනගෙන මේ බුද්ධෝත්පාදේ මේ මනුෂ්‍යත්ව මනුෂ්‍ය පණුවෙක්ෙක් කෙනෙක් මේක බැදී කරන්නේ මනුෂ්‍ය රූපයක් ලැබිච්ච කෙනෙක්. හරි. එක මත හිතෙන් දුන්න දැන් සතන්දරි කතාග පෙරෙච්චුත් පහළ වෙනවා සම්්‍යක් සම්බුදේරු ඊට පස්සේ සමහර මෙහෙම කෙනෙක් මේක අහුම්දන් දීලා මේක නම් කරන්න බෑ මෙතෙන් ළඟට එන්න ඕන කියලා වඩා බුදුහාමරන්ට කිත්තු ඒ කිත්තු වෙලා තමයි මේ මාර්ගයන් එතකොට එයාට හිතෙනවා දැන් මම යන්න ඕනේ කොටින්ද කියන එක දන්නවා ඒ ධර්මයට අනුව ඒක අත්දකින්න එයා උත්සාහ ගන්න තේරට සති සති කියනකොට ඊළඟට එන වචනේ අපි දැන් අහලා අහලා අහලා ඒවා නිකන් මේ මේ පාවිච්චි කරන අපි කියන කවුරුත් සති එක්ක යනවා සති ප්‍රස සම්පදාන ඒ සම්පදානේ තියෙනවට ඒ සම්පදානේ නිසාර සංඥා අඳුනා ගන්න පුළුවන් ඒකට අපි කලින් සිහිපත් කරගත්තේ ආලාර කාලා මුද්දකාම් පුත්ත වගේ අත්‍යන්ත ඒ උතුම් ගුරුවරුන්ට අරට අපු කියන්න බෑ. හැබැයි දන්නවා මෙහෙම දෙයක් තියෙනවා කියලා. මාර්ගිකුත් දන්න මෙහෙම කරාම මේකට දෙන්න පුළුවන් කියලා. අර ඒ සිත් ඔය කින් ඉහාට යන්න බැරි තාත් එහා ඒ විහා මෙහා වචන ඔක්කොම මේ භාෂාත්මක දේවල් පමණයි. ඒක හරි ඒක පිළිගියර තමයි යටි ප්‍රතිවේක්ෂාවෙන් තමයි ප්‍රතිඅවේක්ෂා කියන්නේ යලි යලි සලක අවේක්ෂිත කියන්නේ බලාගෙන ඉන්නවා. ඒකට සත්‍යයේ සහ සම්ප්‍රජානේ ක්‍රියාකාරීත්වයක් විතරයි ඒ මගේ වැඩක් කියලා දැනගත්තම වඩා හොඳයි. මගේ වැඩක් නෙවෙයි මානසික වැඩක්. මනසත් හදේ වෙනකොට මනස දියවල ගිහිල්ලාම ආවයි මනෝ දියවල අර විඥානයේ තම පවතින මායාව තියෙන ඉන්ද්‍රජාලයේ උපන්න නැති ඒ සත්මත් විද්‍යාවත් බොහොම පින් කල්යාණ මිත්‍රුණාට බුදුසහා කියලා තමයි සත්‍ය දෙන්නේ ඒකම කියන හිතන මේ ඔබතුම වචන එකක් සඳහන් කරන්නේ අභිසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපatti කියලා. ඒකම නේද එතනේ කියවෙන්නේ කියලා හිතනවා මම. සම්පජාන සමාපatti. ඔව්. ඒක තමයි තථාගත ශ්‍රාවකෙක් මේක කරගෙන යන බව මේ පෙන්නන්නේ. ඉන්සන් බුදුහාමුදුරු තුන්ගේ හන පොට්ටපාදයෙන් අපිට පොට්ටපාද අදියර සලකන්න එපා. ඉතින් අපිට වඩා සබහ කිත්ති මුතුන් තත්ත්වයේ සිය බුදුන් දුක මාදේ. ඉතින් ඊට පස්සේ අහනවා බුදුහාමුදුරු පොට්ටපාද ඔයා මේ අනුකුද්ද අභිසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපatti අහලවත් කියනවාද? දැන් අපි මේක අහලා අපිට අපිට මේක තේරෙන්නේ මොකද්ද කියලා. මේ මොකද දන්නේ නැති අපි හිතමු ස්කිනෝ ගැන කට කිව්වොත් එහෙනම් මොකක්වත් දන්නේ නැති නැත්තම් ස්කිනෝ වෙන්න අපිත් ස්කිනෝ ලතරෝ. මේ දැන් මේක සම්බර දෙයක්ද කියලා දන්නේ නැහැ නේද? අපි මේ කොච්චර භාග්‍ය සම්බන්ධද මේ සංසාරේ කියලා හිතන්නේ. ඒ නිසා කොත්පාදකම මේක අහලවත් තියනවා කියලා. එතකොට ප්‍රථම තමයි අභිසංඥා නිරෝධ සම්පජාන සමාපatti. ඒ වචන ටික මට හිතා ගන්න එක හොඳ නේ පුට්ටපාද සූත්‍ර දුවේ මුතුන් සූත්‍ර බුදුසරණ. සමස්ත සම්බුද්ධත්වයට නැයි කියලා හිතලා ඒක මට ඇත්තටම වචනේ වශයෙන් නම් පැහැදිලි වෙන්නේ නැහැ වගේ කියලා හිතලා මට අතර ජයන්තමාත්මයේ සඳහන් කළ දෙය එක්ක හිතලා කතරන්නේ අපි සියුම් සංඥාව කියනකොට ඒක ඥානයෙන් වලින් මෙතැවිල්ලා ඊට පස්සේ මේක කල්පනා කරලා කියන සත්‍යයක් කරන මට වැඩි තේරුම් ගැනීමකුත් ඇත්තටම නැහැ. මට හිතෙන්නේ මොකද මේ මට සමානලට හිතනවා මේ අරූප සංඥාව කියන එක මේ ඒ නම නිසාම යම් කිසි ආකාරයක අමාරුද තේරුම් ගන්න කියලා වගේ කියලා හිතන මොකද මේක කුඩා තැන්වලද මේ සූත්‍රයේ තැන් මේක තියෙන ප්‍රධානම තියෙන මම මේ සිංහල පරිවර්තනයේ කිය කිය ඔබට සත්‍යකම විස්තර කරනකොට බලාගෙන හිටියේ ඒකේලක් තියෙන දැන් රූප සංඥා සියල්ලම අයින් වෙලා සියල්ලම නැති කරලා කියන වෙනම එකක් වගේ ආකාස සංඥායකන කියන එක නම් මට ඇත්තට ඇත්තටම මේ පැහැදිලි නැහැ සත්‍ය දෙකම නේ ඒක රූප සංඥාවෙන් තොර දෙයක් ඇත්ත නමුත් ඒක රූපයෙන් තොර කියන රූපයක් ගැනත් හිතන්න අමාරුයි වගේ කියලා මට තේරෙන්නේ. මොකද දැන් අපි දැන් උපේක්ෂා දැන් හතරවෙනි ධ්‍යානපත්තේ ගත්තාම එතනදී දැන් අපිට අර දැන් විතක්ක ਵਿਚාර ප්‍රශ්නෙන්නේ මේක අපි දැනන විදිහනේ. අපිට දැන් මේ ඇඟ දැන් අපි කොහොමද මේ තේන අහිමිව අවුල් කරලා අපි මේ ඇඟ දැන් මේ මට දැනෙන්නේ කොහොමද කියලා ගත්තොත් ඒ දැනන විදිහත් අපි දැන් ගත්තාම සම්පූර්ණ සියුම් රූපයක් නම් මේක වැඩි සියුම් ගන්නේ රූපේ යටින් තියෙන්න ඕන කියලා අදහස. මේ රූපය අයින් කරොත් මේ රූපය ඉවත් වුණොත් ඊට යටින් තියෙන්නේ මොකක්ද? එතකොට අර ඒ රූපය ඔක්කියුපයි කරගත්තේ සම්පූර්ණ අවකාශයම අයිති වෙනවනේ අපිට. එතකොට ඒක රූපෙන් සාපේක්ෂව කියලා අන්න ඒ වගේ එහෙම පිටයක් තමයි මගේ හැඟීම. ඒ කියන්නේ ඒ වගේම එතකොට ඒක මේක සාපේක්ෂව තේරෙන්නේ නිසාම තමයි කියලා අර විඤ්ඤාණය මෙතන මූලික වෙන ගැතියක් එන්නේ කියලා. එහෙම අදහස තමයි තියෙන්නේ ඉතින් පෙරවස් සරලව හැම දිනකටම. යම්කින් අපේ රටේ මේ වගේ ධනක් මත ආයන් මේ අයිරාණදී කියපුණු කටයුතු මේ ලංකාවේ මේ වගේ ධන අහන්න හම්බෙද දන්නේ නැහැ පිට. මේ වගේ මේ කලන විශ්වයේ සම්මුණේක අනි සම්බන්ධනේ මගේ මම කරපු ලොකුම පිනක් කියලා මම හිතන්නේ මේක අර ධර්ම රසය කියන එකටත් වඩා අපි පොඩ්ඩක් හරින් සායිනිකව ඔය හඳිගාන හඳ වගේ දෙයක් කියන්නේ හඳ රස දැනෙන්නේ නැහැ සමහර හඳිගානවා හඳිගානවා දැන් ඒ හඳිගාපු එක පොඩ්ඩක් ඒ රස විඳින්න හම්බුනා නම් කොච්චර උතුම්ද කියන එක තමයි මේක මට අදාළ කරගන්න වෙන්නේ. මහරේලට අපි හඳිගානේ හඳිගෙවි දැක්කම අතිශක්ක රසින් දැකේ වටිනාකම තේරෙනවා මේ ඒකේ අර ප්‍රායෝගිකත්වය යන කොටසින්නේ නැත්නම් තමා කියන දේ අනේ අනික වාරයෙන් කපිතුමනේ අනේ මට කියන්න අවශ්‍ය නැහැ මේ වගේ දේවල් ආය අහන්න හම්බෙදි කියන විතරයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රායෝගිකත්වය කියලා අර දැන් සත්‍යන්නේ ජාන්ත මාත්‍යාගේ ප්‍රශ්නේදී තර කොහොමද විතක් විචාර නැතුව අර ඒ සංඥාව මාරු වෙන කියන එක මානසික ආරයේ කියන එක තියෙනවා එතන දැක්කම සත්‍යික හැටියට බැලුවොත් අපිට පේනවා නිකන් අධර්ම පැත්තෙන් උත්තරයක් දෙනවා එතන මානසික ආරය තියෙනවා මානසික ආරයේ පුළුවන් විතක් විචාර නැතිව මානසික ආරය කෙරවන්න කියන එක ඒකට මානසික ආරය තියෙන නිසා ඒකේ වැඩ ඔය සත්‍යතුමාට ඕක තමයි කියනවා හිතන හැටියට මේකේ තියෙනවා සංපජාන කියන්නේ අර දැන් ආයේ ඕක ඇවිල්ලා මේ පරීක්ෂා කරනකොට තමයි මට තේරෙන්නේ මෙතන සම්පජානය කියන්නේ ප්‍රඥාව හේතන එකක් තමයි මට තේරෙන්නේ සතියත් එක්ක ප්‍රඥාව තියෙනවා කියන එක. සති සම්පජානය කියන්නේ මම මේ තමට මම මේ අධ්‍යාත්ම ලක්ෂණ විතරයි කියන්නේ මම දන්නේ නැහැ මට තේරෙන විදිහට නේ මේ අරකට එක්ක ඒකත් තමයි කියපේ මම තමයි මට තේරෙන්නේ කියන්නේ මම කියන්නේ. එතන ඒක ප්‍රඥාවට එකපාරක් ඒක ගෝචරය වෙනවා. ඒක ප්‍රඥාවට අහුණාට පස්සේ ආයේ එක දිහල පරීක්ෂා කරලා ඒ ප්‍රඥාවම තමයි ආය බලන්නේ උකට පස්සේ ප්‍රේක්ෂා නොකර ඒ අවස්ථාවේදී ඒ ප්‍රඥාවට ඒක ගෝචර වෙලා ඉවරයි කියන එක මගේ අදහස. ඊට පස්සේ ආයේ දෙවෙනිපාර ප්‍රතිවේක්ෂා කරත් අර කලින් අවබෝධයෙන් තමයි තහවුරු වෙන්නේ. එහෙම එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ නැත්තම් එතනට ගියා දැන් නසුත් නැහැ ආයෙ ඇවිල්ලා බලනවා එක මේ මතර තේරෙන්නේ. ඒක ඒ පඩෙනතරන යනකොට එතන ප්‍රඥාව තියෙන හිඳ සම්පජන්‍ය තියෙන නිසා සතියක් එක්ක ඒ ඔක්කොම නෝට් වෙලා ඉවරයි සත්‍යයි. ආය ආර දැන් ඒක අහන ප්‍රශ්න හැදෙන්නට තේරුනේ දැන් එතනට ගියා මොකද අවබෝධයක් නැහැ ආයෙත් පස්සේ ඉස්ස කරනකොට ආය අවබෝධ වෙනවා කියන එක දෙක කියන එක නෙමෙයි මට තේරුනේ. මට තේරෙන්නේ ඒක යනකොටම මේ ප්‍රඥා කියන එක සම්පදානේ තියෙන නිසා නෝට් වෙනවා කියන එක සත්‍යයි. ඒකේදී අර දැන් සමහරවට කියන්නේ ඉස්සත් විචාර කරනවාද එතකොට මේ ආපසමෙන් තමයි යන්නේ කියලා කිව්වොත් එහෙමනම් අගනිදාන වලට යන්නේ නැතුවම දෙලින්ම ආකාශය අනන්තයි කියලා මේ ඉන්නම් මේ දෙලින්ම ආකාශය අනන්තයි සම්බන්ධින්න පුළුවන්. ඉපත් විචාරයෙන් දෙලින්ම යන්නේ. ඉපත් විචාරයෙන් තොරව ඒ හතරෙන් දාන්නේ ප්‍රශ්න දාන එක යන්නේ නැතුව ඉපත් විචාර කළාම දෙලින්ම ආකාශ අනන්තයට යනවා. එහෙමපත් යන්නේ. ඒක තේම කියන එක ඉපත් විචාර ඔක්කොම සම්සිඳිලා ඒ වෙනම සමයක් තියෙන අපි හිතන විදිහේ විතක් විචාර වලින් අපි අර පුරුදු වෙලා තියෙන නිසා සංඥාව ගැන අත්විචාර නැති මානසිකාරයක් ගැන අපිට හිතා ගන්න බැරි අවස්ථාවක් වගේ තමයි අපිට තේරෙන්නේ. ඒකට අපි දැන් පුරුදු වෙනවා. දැන් ආයෙත් අපි කරන්නේ ඔක විතක් විචාර වලින් මේ අවස්ථාව තේරුම් ගන්න හොදන්නේ. මේක මම දන්නේ පොත්ේ පාවිච්චි වෙදි කියන්නේ. ඒක විතක් විචාර වලින් තොර දෙයක් නැතුව මානසිකාරයක් ගැන අර දන්නේ නැති හිතකට පුළුවන් ද විතක් විචාර වලින් ඒ අවස්ථාව තේරුම් ගන්න කියන්නේ. මේක අදත් ඇටියට සමාන වලට ඉදිරිපත් කරන කෙනෙක්. ඒක අර ප්‍රඥා සම්පදානය කියන එක සතුටුමම සම්පදානය කියන එක ප්‍රඥාව කියන එක වගේ එකක් තමයි අපට දෙන්නේ ප්‍රති සම්පදානය කියන එක. ඒක මගේ අත්දැකීම විතර මේකත් වැරදි දහරින් දන්නේ අර ඒ වගේ අර වචන වලට හරවන්න බැහැ. ඒකම වචන වලට හරවන්න පුළුවන් නම් සත්‍යයක් කියන්නේ නැහැ. මොකට පුළුවන් තරම් එකෙන් අර ළඟින් යන උත්තරයක් තමයි දෙන්න පුළුවන් කියන එකයි මගේ අදහස වචන වල. බොහොම මාත්‍ය බොහොම කීමා කියන හොඳ අදහස් අපිට උමතු කරලා දෙන්න බොහොම මාත්‍ය. එහෙනම් සතියේ මම ඔබතුමාට කියමු වෙනවා අපි මෙතෙක් සාකච්ඡා කරපු දේවල් තිබෙන විවිධ ප්‍රශ්න වලට කැන්ති ආලෝකයක් ලබා දීලා අපි ඉදිරියට යමු කියලා යෝජනා කරන සතිය තුන ඉදරවන් කරන. කල්‍යාණ මිත්‍ර මිතුරියන් ප්‍රතිවේක්ෂා කියනකොට ඒක ආපහු ගිහිල්ලා බලනවා කියන එකම නෙවෙයි දැන් ප්‍රතිවේක්ෂා ඥානය ඒක තත්පරයක් තුල ක්ෂණි සුදවීමක් වෙනවා. ඉතින් අර ඔතේදී තමයි හිතන ඒ අර මයිල් පෝස්ට් එකක් එයා දන්නා මේ මෙහෙම එකක් තියෙනවා කියලා දැන ගැනීමක් තියෙන තමයි සම්පජානීය වෙන්නේ. දැන් අර විභංගයේ තියෙන සම්මහතේ විභංගයේ තියෙන එක මම ඒකයි කලින්ම මතක් කරේ සමතක් කරන්න එපා කියලා මම මේ පුංචි මයික්‍රොස්කෝප් එකක් ටිකක් දුන්නේ ඒකයි මම බලන්න. ඊට කලින් අර අභිභාය අතන ගැන ඒක හිතා ගන්නටයි තියෙන අපි වෙන දැසක සාකච්ඡා කරමු අභිභාය අතන. අත් අභිභාය අතන කියන්නේ ඒකේ එක වෙන දවසක් සාකච්ඡා කරමු. ඒකට කල්ලාට මේ ධර්ම ඇත්ත ඉගෙන හොයලා බලලා අපට කියන පිටුවක් ගන්න මම හිතන ඔය ඥාන සිහාන්ත උච්ච විස්ස 30ක් වැඩිපුරගෙන කතා කරලා තියෙනවා. ඉතින් මාසේ ජීවිත දේශනයක් ගන්න තියෙන්නේ මේ වැඩිපුරගෙන හුඟක් ගැඹුරු කතා කරේ තෙරුන් වහන්සේ ඊට පස්සේ කවුරු කතා කළාද කියන්නේ තියෙනවා නම් ඒක ප්‍රචාරය කරන්නට කියන්න. ඊළඟට අමතක කරන්න එපා මේ එහෙම සමහරවල් දෙපයි කියනවා අපි එකක් මතක තියාගන්න එකක් තමයි මයික්‍රොස්කෝප් එකක් මේ හරි අස්සල අධිවචන සම්පස්ස පටිගි සම්පස්ස කියන ඒවා සියුම්ම පවතින සාරකිත ඒ දෙකේ තියෙන අයත්ත ඊළඟට අර මා කලින් මතක් කරාමත් අරූප ධාතුවේ තියෙනවා ඒකෝ පස්සෝ කියලා. ඒ ධම්ම හදිසංගිතේ මේක මනෝ විඥාන ධාතු සම්පස්සෝ. අයං උච්චති අරූප ධාතුව ඒකෝ පස්සෝ කියලා අභිධර්ම ගෙන ගන්නකොට ඒ විචුමාන්සේලා ඉතින් ඒවත් දැනගන්න තියෙත් ගැන වැඩි හදාරම ඇති. මේ කතන් මාතෘකානකට පමණ මතක් කළොත් නැත්නම් මම මේ පැත්තේ හොයන අඩුයිද මේ වචන ඉවත් කිරීමක් සිද්ධ වෙයි සිද්ධ වෙන බොහොම පින් නැත්තම් ඒක මේ ඒකට මනෝ විඥාන ධාතු සම්පස්සයක් තියෙන එක ඉතනාර වචන කතාවක් ඉන්නේ නැහැ ඉතින් විතත් විචාර ඔක්කොර කිසි පහකරනවා හැලිලා ඉතත් විචාර කියන්නේ දොරොසු දෙයක් ඒ. ඔය හිතේ කතාව කිල්ල චතබොක්ෂයක් ඒකට අතර වෙනවා. ඒක ධම්මයෙන් වෙන්න පුළුවන් අධම්ම වෙන්න පුළුවන්. නිකම් විචක් වෙන්න පුළුවන් කාම විචක් වෙන්න පුළුවන්. නමුත් ඒක සම්ම විචක් නැත්නම් මේ සංඥා දිනු කරනකොට දැන් අට්ටි සංඥා වගේ දේවල් කියනකොටත් අට්ටි විචක් විචාර එක තමයි කියන්නේ. සංඥාවත් එක්කේ වචනේ නෝ එතකොට අපිට තියෙනවා ඉතලා මේ මනසේ තියෙනවා verbal level එක වචන පාවිච්චි ඒ ස්කීමත් පස් කරගෙන යනවා. නමුත් දැන් මෛත්‍රී භාවනා කරනකොට ඒක එකින් පටන් ගන්න කියනවා. ඒක තමයි ඔළුවට දැන් අපිට මිනිස් ඔළුවක් ලැබිලා තියෙනවානේ මේක මැෂින් එකක් ඇතුලේ ඕකෙන්නේ මේ හිතෙන්නේ එක කොണ്ടයි මනුෂ්‍යෝලුවකට විතරයි මේ කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේ පොකර කියලා සංඥා ඉදින්ගත් පොකරගෙන ඊළඟ ධම්ම සංඥා ඇවිල්ලා අපි ඒකට කියන කන්සෙප්චුවල් ලෙවල් එක. සංකල්පමය තරයකදී තලයකදී ස්තරයක ඒකත් පහු කරන්න ට්‍රාන්ස්කන්සෙප්චුවල් ලෙවල් එකක් තියෙන එක තමයි හොඳ. ඒකෝර වචන දැන් අර මේ වචන වල වැඩක් නෑ. දැන් අපි හිතමු අපි මම ගඟේ නෑවයි කියලා නැත්නම් මම නෑ සාමරේ නෑවයි කියලා කිව්වා පීනු කතා එකට පෙන්න කියලා කිව්වා මට කාටවත් කියන්න පුළුවන් මම පීනු වාක්‍යෙච්චා එතකොට යහන එක්කෙනාට මතක් වෙයි පීනුන් තටාකයේ අතුර ඒ චිත්‍රය තමයි බාත්වල් ලෙවන්නේ. නමුත් ඒ දැනිච්ච දැනුම දැනිච්ච ඒ ගුරුත්වයේ අඩුවීම් වැඩිවීම් හෙල්ලීම් එකක්වත් දැනෙන්නේ නැහැ නන්න නිච්ච. එතකොට අර වචනෙන් කිව්වට මම පීනුවා කියලා මම නෑවා කියලා තාපත් කියන්න බෑ. මම දැක්කද්දා කියන එක වුණොත් මට ඔප්පු කරන්න බෑනේ මට ඒ වෙලාවට දැන සිටින් අනේ වගේ තමයි. ඒ නිසා ඒක වචන කියනම ගුරු මනසේ ගුරුසු තත්ත්වයක් ඒවා සංඥාත් එක්ක පොරබද වෙලා අපි දින්න වචනය අපිට අවුලින්න වක්ලට වචන දාපි කියලා ටිකට යනකොට මනෝ විඥාන ධාතු සංපස්සේ පමණයි රූප අරූප තත්ත්වේ තියෙන්නේ. ඒ විභංග ප්‍රකරණයක තියෙනවා ඒක බලන්නකොට මම මේ පාළි වචනේ අච්චන්න තත්කතම අරූප ධාතු ආයිකෝ භස්සු මනෝ විඥාන ධාතු සංපස්සු එනම් උච්චත අරූප ධාතු ආයිකෝ භස්සු. දැන් එතකොට සංඥාගින් පස්සේ කියලා අහනවා. දැන් මේ මෙතෙන්දී මට කියන්න මේ தত্ত্বය මේ දැන් කියන්න හදන தত্ত্বය සංඥාක ගැන අතීතයේ අවුරුදු 2000කට 1500කට 1600කට කලින් මේක ගැන මේ විවිධ මත දරලා තියෙන බව පේනවා. ඒක මට කියාගන්න ඕන. හරිද? ඊට පස්සේ මෙතන නිබ්බාන නැත්නම් නිවීම කියන එකත් එක්කම ඈඳගෙන ගියොත් අර විමුක්තමකමත් එක්ක කරන් දෙපා. ශුන්‍යත අපනිහිත අනිමිත්ත කියන එක. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනත් එක්ක ගිහාම ඒකෙන් තමයි ඒ කුෂණේ කියලා කියන්නේ කන්ටැක්ට් වෙනවා කියන්නේ. සෝත්තෙන් මෙතෙන් දැන් අපි එයා අත්සන් මේ චේතනාත්මක එයා හිතනවානේ දැන් ඒ අපි දැන් යාට යෝගාවචරය කියලා කියනවා. හොඳයි. ඒ යෝගාවචරය උත්සමයා. උත්සමයා හෝ උත්තමයි. එයා ඒකට චේතනාත්මක බව හිත හසුරුවන්නේ නැහැ. එයා හිතන හිත හැසිරුවොත් මොකද වෙන්නේ? එයා හිතන ඉතිරි පහළක සංඥාවක් එනවා කියලා. ඒ කොච්චර වන්දු වන්දේ හිත හැසිරුවොත් වෙන එකට යනවා නිසා මේ හිත හසුරුවන්නේ. ධාර උපේක්ෂා කියන එක දියුණු කරපු හැටි විභා ධාතු විභංගී දී අර මගදී කුම්භකාර ශාලාවේදී පුක්කුසාති එක්තර බුදුහාමුදුර මහසතුලේ කිප්දේ මතක් වෙනතු පෙක්කාව හසුරු නැටියා. එයා අනිවිසං ඒ වචනේ අපි පාලි වචන දන්නවද? අනිවිසංකරණය. අනිවිසංකේතේ ඒ දෙකෙන්. නිකං චේතන අචේතන මෙ අභිචං සංකේතේ. එයා සැලසුම් කරන්න සෑහෙන හදන්න සං එහාට යන්න ඕනේ. ඒ වචන හොඳ නැහැ. වචන සමහර අර්ථ විනාශ කළා තමයි භාෂා. ඒකට පුත්පාද කියා අහනවා ඒකන්‍ය නුකෝ භන්තේ භගවසන්නක් ගම්පන්නා පිටුදාහ පුතු සංඥාග්ගේ පන්නා. එක්කද නැත්තම් විවිධ විදිහට සංඥාග්ගේ පනවන්න පුළුවන් දෙයක්. දැන් එතකොට සංඥාග්ග කියලා කිව්වහම දැන් අපි දැනට කියන්නේ ආකින්චඤ්ඤා යතනේ නම් දැන් මෙතෙන්දී ඒක නෙවෙයි අදහස වෙන්නේ කියලා හිතෙනවා. ඒකයි මේක ගොඩක් සාකච්ඡා කරලා තියෙන්නේ. අතීතේ. මොකද මෙයා එන්සා තමයි දැන් මෙතෙන්දී අර විමුක්ක මුක තුන අමතක කරන් දෙපා. ඒකන්නේ සුකෝ භන්තේ භගව සංඥාන්තම් පඤ්ඤාපි. එකනද නැත්නම් විවිධ දේව සංඥාග්ග තියෙනවා. ඒ කියන්නේ සංඥාවේ කෙලවර සංඥාව සබ්බාසාව හලල වචන හලල මතකයන් හලල ආකෘතින් හැලි හැලි යන්නේ මනසටද. ශරීරයෙන් ගන්නම දෙන්නා නිකන් දැන් අපි මේ විශ්සේ කැරකෙන්නේ හරියට මහ ලොක්කෝයි කෝඳුරු වගේ බැලුවා. ඒ කෝඳුරේ එහෙම ඒකත් දැකගෙන කෝඳුරු පලන සමහර අය මේකත් කරේ ඒ වගේ නැත් මොකද්ද ඒක ඉතුරු වෙන්නේ කෝඳුරු වගේ. යන්න ඒකත් අපි මනස ගන්න. සෝතසංගිතයන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ පොට්ටපාදට කියනවා ඒකම් පික්කෝ අහං පුත්පාද සංඥා සම්පන්නයි. මට කියලා දෙන්න පුළුවන් එකක් කියලා. සංඥා. පුතු සංඥා ගී පන්නේපි. විවිධ සංඥා සංඥාවේ කියලා බලද්දි මට කියන්නේ. පික්කෝට අහන කොහොමද බන්ති? එමේදී. ඔන්නේ එතන වැදගත් දෙමේ. ඔය කතාව ආවේ මෙන්න මේ දින්ගටයි. අපිට ඒව ඇහෙන්නේ අපිට කියන්නේ දැන් මේ අපිට කතා කරන සංගය නෙවෙයි කියන්නේ මේ අහනත්ගේ මන්නේ දසී සූත්‍ර වල අවම සාකච්ඡා කරපු දෙන්නේ නැtei කියන්න පුළුවන් යථා යථාකෝ පොට්ටපාද නිරෝධම් පුෂති මොන මොන විදියට හරි නිරෝධේ කන්ටැක්ට් කරනවා නම් ඒ වචනේ මම පාවිච්චි කරේ තේරුම් ගන්න පමණයි. නිරෝධ ස්පර්ශයෙන් වන නිබ්බාන අත්දකින්නවා කියුවා වගේම දැන් මේක එක්ස්පීරියන්ස් කරන්න ඕන අදුගානේ විඤ්ඤා මොකද්ද චින්තාමේ විදියට. නැත්තම් මේක ග්‍රීක් විතරයි. යථා යථා කෝ පොට්ටපාද නිරෝධම් කුසති ඒ මොන් ඔය අස නිරෝධ තුන මතක තියාගන්න ඕන දැන් අර විමුක්ක මුකුතු යම් යම් විදියකට නිරෝධය අත්දකින්න පටන් ගන්න නිරෝධය කියන්නේ නිබ්බානේ මේ නිරුද්ධ වීම අபிසංසරණයෙන් ඈත් වීම සතාතතං සංඥාග්ගම් පඤ්ඤ එයා නිරෝධය දකින දකින එක්ස්පීරියන්ස් කරන කරන විදිහට තමයි සංඥාදේ මම පනවන්නේ මොකද එතනින් එහා තියෙන නිරෝධය එනකොට සංඥා නැහැ එතන ඒක නිසා තමයි ඒක අවේදීත වෙන්නේ අර කුංජහාම් සංඥා වේදනා ඉගෙන කියනකොට මතක තියෙන්න ඕන ඒක කතා ඇහුවා එතන සංඥා වේදනා දෙක අරගෙන කියන්න දෙයක් නැහැ මොකද ඒකෝ අනිත්‍ය සංඥාවෙන් ගිහිල්ලා එනසම දුක්ඛ සංඥාවෙන් අනත්ත් සංඥාවෙන් ගිහිල්ලා අර විමුක්ඛ මුඛ අනිමිත්ත චේතෝ විමුක්ති අප්පනිහිත චේතෝ විමුක්ති හෝ ශුන්‍යතා චේතෝ විමුක්ති ඒක පුජ්ජල වේමත්තතාවන් වෙන්නේ ඒ නිසා දැන් මෙතන තව කෙනෙක් කියන එක අනිත් එක්කෙනා කියන එකට නොගැලපෙනවා නෙවෙයි එකස කවුරුත්ේ වචන වලට අහු වෙලා මේ නිකසාලා වලා වෙන්න එපා. ජජ් කරන්න බෑ කාටවත්. ප්‍රමාණ නිසා පමිනන් ගන්න. ඒ ප්‍රමාණ කරන්න එපා. ඒකත් එන්නොත් එහෙම එතනම අපි මේ විනාශ වෙලා ඉන්නේ. එතකොට සමහර අය අනිමිත්ත චේතෝ විමුක්තිය විමුක්ඛ මුඛ විමුක්ඛ මුඛ ජේතුවක් වේ. සමහරට අපානෙහිත සමාධි සුන්නත. ඉතින් ඒ දකින විදිහ තමයි ඒක වෙන්නේ. පිටවට ඒ කියන්නේ වෙන විදිහට. යථා යථා කෝ පොට්ටපාද නිරෝධම් පුසති තථා තතං සංඥාග්ගම් පඤ්ඤේ නිරෝධේ කන්තේතර නිරෝධය අද්දකින විදිහ සමා සංඥාග්ගම් පඤ්ඤා පනවන මේ සංඥාව හැලින්නේ තින්නේ සංඥාව හැලිනව සම්පූර්ණ එතකොට යාගේ තියෙන්නේ අර විරාගයේ කරුණාමයි විතර ඉතුරු වෙන්නේ එකකින් තමයි යා ඒ එහෙමයි කියලා දැනගන්න නැත්නම් දැනගන්න විදිහ නැහැ. ඒවං කෝ අහං පොත්ත පාදේ තී සම්පි සංඥා සංපඤ්ඤාපේන සංඥාපේන මම කියලා දෙන්න ඔය විදිහට මේක කියලා දෙන්න පුළුවන් වෙන්නේ ඔහොමයි කියලා බුදුහාමි. ඔන්න හොඳ නැදී. දැන් හොඳ කියලා හැම එකටම හොඳම කියන්නේ. සංඥානුකෝ භන්තේ පතමං උපද්දේ භන්ති පොට්ටපාදාන සතරවිතියන් වහන්සේ කිව්වා සංඥාව දිස්සෙල එක දෙන්නේ දැන් නිරෝධ සංඥා මතක් වෙන්න පල්ලා කුඩස්සටත් වෙන්න පුළුවන්. ඕන් දෙයක් තේරුම් ගන්න ඉමජිනේෂන් එකක් අනුව තමයි ඊට පස්සේ දැනෙන්නේ. දැන් අපි මොනවද ගොඩක් පල්ලාට බලන්නේ හොද. දානිස්තන් තුමා දැන් රිලටිවිටි එක තේරුම් ගන්න ඉස්සෙල්ලා ඉමජිනේෂන් එකක් කරලා ඊට පස්සේ ඒක දැනගන්න පුළුවන්. ඒවත් ඒක ඉතිරිතම හොඳටම ගන්න. ඒක රෝඩිය පන්ති එකක් අර දැන් රෝඩිය පන්ති ඒ සම්පූර්ණයෙන් කරන්න ඕන. එතකොට එයාම සංඥාවද ඉස්සෙල්ලා එන්නේ ඊට පස්සේ ඥානේනවද? දැත්ත ඥානේනවද ඊට පස්සේ පත්‍යඥාන? උදාහ සංඥා ඥානන්ත අපුබ්බම් ඇතෙන්න. මෙයාම පුත්තපාදමේ ඉතා හොඳ නැ වෙන ආගමිකෙක් මොකුත් දන්නේ නැහැ කියලා නෙවෙයි. දැන් මේ පුදුහව සම්බෝධනා නම් අපි සත්‍ය හදන්නේ අපිට ගියක් ලැබේවා බුද්ධ උදහාන වඳලා කියලා. නිදි ලෝකයන් ලැබේවා. යාන්නේ සංඥාවද පළමුවෙන් මතුවලා එන්නේ පස්සේ ඥානෙ එනවා. දැන් මේ නිබ්බානේ එක මිස්ටර් වෙන්න ඕන අර තුන සාදි මොක්ක මොක තුන ඔලිය තියාගෙන ඕන පච්චා ඥාන ඊට පස්සේ ඥානෙ ඉදා උපත් ඥාන ප්‍රඥානම් පතම උපද්දති පච්චා සංඥා ඥානේ කලින් එනවද ඒකෙන දැන් අර ප්‍රතිවිස්සගෙන කිච්චක් කියපු කතාව තුනම දෙන්න ගන්න ඉස්සලා ඥානෙ එනවද ඊට පස්සේ සංඥා එනවද එකෙනෙක් මුතුම තමයි ප්‍රතිවික්ෂා සංඥාවක් කියලා අපිට හිතන්න ඔය පෙළඹුණෙන්නේ. උදාහ සංඥාතේ නාන ඥානන්ත අපුබ්බං අචරිම. පෙරපසු නොවිතෙන් දෙකම එකවරින් කන්ටිනියස් වෙනවා. ඒක බුද්ධං කියන පුත්පාදේ සංඥාකෝ පුත්පාද පදමං උපදිත පච්චාය. ඉස්සල සංඥා වෙනවා. අපි දැන් චුත්තේ නිරෝධ සංඥා කියලා අපිට වදන්න කියන්නේ ඒකයි බුදුහාම. විරාග සංඥා, නිරෝධ සංඥා, ඒවා සංඥා හැටියට දිනු කරන්න කිව්වේ ඒකයි. දැන් අපි තාම සොර බදන්නේ අට්ඨික සංඥා නැත්නම් අසුභ සංඥා ආදීනව සංඥා එක්ක. මොකද මනස විතරක් ගොරෝසු අපි තාම ඒකත් එක්ක සොරබදන්න වෙලා තියෙනවා. නමුත් ඒවා ඉතිහායව. ඒකෝට අද නිරෝධ සංඥා වෙනකොට අපි දන්නවනේ දැන් මේ දස සංඥාව ගැන අන්තිම හරියනකොට ඒක වෙලා මාදි වුණා. ඒ භික්ෂු මහත්තයෙක් පුංචි ආමරණ කියනමුත් ඒ අපි ඉගෙනගෙන තියෙනවා. සංඥා කෝපිත පාද පතමං උපද්දති පද්ධති පච්චා ඥාන සංයුප්පාදාච පන්න ඥානුප්පාදෝ සංයුප්පාදයෙන් පස්සේ මම මේ වචන එහෙම කියන සංයෝපාදයෙන් පස්සේ ඥානුප්පාදේ ඥානි මතේ එනවා. ඒසා ඒ සංඥා 10 10 ඉන්නේ කොට අනිත්‍යකත් දාලා තියෙන ආනාපානසත් නම් ඒ ටිකේ දෙයට සංඥාවන් ඔළුවට දාලා තියෙනවා. ඒ දහස් ලක්ෂ සංඥාව තියෙනවා. තින්සා තමයි නිබ්බාන දේශනා කරනකොට හම් කිසිම ඒතන් සම්පන්න ඒතන් පණිවිතන් කියන ජීවිතේ කියන කියා. යබෝම වැඩගත්. එතකොට සංයුප්පාදාද පඤ්ඤානුප්පාදෝ හෝති ඔන්න ප්‍රතිවික්ෂා ඥානෙ එනවා. ප්‍රතිවික්ෂා ඥානෙ කියන්නේ ආයෙත් හිතලා බලනවා කියන එක නෙවෙයි. ප්‍රතිවික්ෂා ඥානයක්. ඒ කියන්නේ සත්‍යයෙන් ඒක එන්නේ. සෝ ඒවම් පජානාති මේ ප්‍රජානනේ යට මතුවේ ඉන්නකොට ඉදත් පත්‍යා කිරමේ ඥානං උදපාද. එතකොට මේක කියලා දෙන්න පුළුවන් ඉදත් පත්‍යා මෙන්න මේ හේතු නිසා තමයි මේ නිරෝධය මට ආවේ මේ ඥානෙ ආවේ කියලා අදන්. ඒ කියන්නේ අර එයා දැන් මේකේ අනිසංකරන්තෝ අනිසංචේතයන් ඒක එක්ක කියලා බලන්න ආයේ මේ සුක්කුසාතියත් අතේ ඒ වන්දනීය ගුරුතුමන් කියලා දුන්නේ විභාග්‍යවන්තෝ සාසුමාන. එතකොට ඉමිනාකෝ ඒතම් පොට්ටපාද පරියේ ආයෙන වී තබම් පොට්ටපාද උන්නෝ කෙනෙක් විදිහට දැනගන්නේ. ඔය විදිහ තමයි දැනගන්න වෙන්නේ. යතා පතමං සංඥා පතමං උප්පජ්ජති පච්චා ඥාන සංයුප්පාදාස සංඥානුප්පාදෝ. පළවෙනි සංඥා මත එනවා. දාණ්ඩකා මේ ඒක මුලටම දැන්වත් අපි දන්නවා ඒක ඒව ගැන කතා කළා. දැන් සංඥාවක් දාලා ඒකින් අවම tatt ඉඳලා හිතන්න පුළුවන්. අපි දැන් නිරෝධ tatt ඉඳලා හිතන්න ඉතින්. සංඥාව පළවෙනි මතුවෙලා ඉන්නවා. ඊට පස්සේ ඥානෙ මතුවෙලා ඉන්නවා. සංයුප්පාදාස පඤ්ඤානුප්පාදෝ හෝති. ඊට පස්සේ අහනවා දැන් එයාදී දැන් මේ ඉතරයි තියෙන්නේ දැන් අර එයා වෙන දෘෂ්ටි සහගත එයා වෙන දර්ශන ලෝකයක වෙන දර්ශන ගෲප් එකක ඉන්න නිසා ඒක උද්වාදකයා ඒක කියනවා යට මේක තේරුම් ගන්න බෑ කියලා. එයා අහන ඊට පස්සේ ආයි මේ සංඥාවද කුජලයාගේ නෛරාත් මේ ආත්මීය නැත්තම් කුතුලෝපවස්න සැබෑ ස්වරූපී අත්තා කෙනෙකුට මම ඒ කිසිම උදාහ අඤ්ඤා සංඥා අඤ්ඤාත්ත සංඥාවල් අත්ත කියන දෙකක්ද කියලා අපි වර්ජනය කරනවා. ඊට පස්සේ උද්වාන වහනවා මොකක්ද අත්තානම් කියලා හිතන්න. ඕලාරිකම් අහම්බන්ති අත්තානම් පච්චේමි රූපින් චාතුම් මහභූතිකං කබලිකාරහ දැන් ඒක තාම අර ශරීරයත් එක්කම ඉතින් අපි පොත්පතවලා තමයි බලුවා. උදාහරණ මොකක්ද කියලා හිතන්නේ අත්ත කියලා නැතිව හිතාගෙන ඉන්නකොට කියන ඕලාරිකංකෝ අහම්බන්ති අත්තානම් පච්චේමි රූපින් චාතුම් මහභූතිකං කබලිකාරහ බුත හතරක් තියෙන මෙලම මේ විශ්වයලම හතරක් ඇවිල්ලා ඒකෙන් මතේ දෙන්නේ මේ සාම රූප මතු කරගන්න ඒකෙන් මේ හතර මේ මහා භූත රූප හතරෙන් තමයි දාන්නේ මහා ලොකු දෙයක් නේ අපිට වඩා ලොකු මාළුවෝ ඉන්න අපිට වඩා ලොකු අලියෝ ඉන්න පොතේ මස්ල අපිට වඩා ලොකු ඉංග ශරීර බැලුවා ඔතන එක්ක වගේ ගත්තොත් මේ හරකෙක් ගත්තොත් ඒකත් එක්ක නිජේදී පටි ආපෝ තේජෝ ආයෝති. ඉතින් ඒක පහ අඳුන් කරන්න දෙයක් නෑ අපිත් ගත්තා කියලා. අපිත් පටි ආපෝ තේජෝ ගත්තා කියලා අපිට අගේ කරන්න දෙයක් නෑ. අගේ කරන්න පුළුවන් මනුෂ්‍යාත්ම භාවය අත්භාවය විතරයි. අත්භාව ගැන කතා කරන එක. ඒකෝ තයා කියන මේ ඕලාරික අත්භාවය එතකොට බුදුහාමුදුරු ඒක සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියන්නේ අන් එහෙම අර ඕලාරික ශාරීරිය මත්ත ආත්ම භා ආත්මය කියලා ගත්තොත් සංඥා අඤ්ඤාව සංඥා භව සිහි අඤ්ඤාත්ථ සංඥා වෙනම සක්කාය කියන එක වෙනම එකක් කියලා තේරෙනවා. අපි අත්ත කතා වලට ඊළඟ දවසේ කියමු. මොකද ඉතින් කියන්නේ මේ පුත්තපාද සූත්‍රයේ විතරක්ම එන අත්ත භාවය නිසා මේ අත්ත භාව ආත්ම භාව කියන වචනේ කියලා අත්ත භාව කියලා කියන්නේ අපි ආත්ම භාව කියනකොට මේ උපතේ ඉඳලා මැරෙන කන්න ටික වෙන්නේ ගන්න ඒ සීක නැතිවෙන්න ඕනේ. මේ පැවැත්ම මතුවෙල එන තැන් පැවැත්ම මතුවෙල එන තැන් ඉලිප්පිල එන තැන් තම අත්ත භාව කියන්නේ. අපි ආද සාහිත්‍යත් එක්ක ගිලයි ආත්ම භාවයක් හොඳ ආත්ම භාවයක් ලබන්න ඕනේ යතීත ආත්ම භාවයේ අනාගත අත්ත භාව කියලා කියන්නේ. ඒකට අපි එක ලිමිට් කරනවා ශරීරයක් ලබනවා කියන එක විතරයි. ඒ තුන ගැන කතා කරනවා මෙතන අත්භව පටලවචනක් ගැන ඉතින් ටිකක් ගැඹුරට යන්න හදාන්නේ. ඉතින් එච්චරට ගියාම ආපහු අර විතක්ක විචාර එක්ක අපි මේ විතක්ක විචාර කියන ඒවා පාස් කරනවද? ක්‍රිෂ්බි ඉතාලා ක්‍රිෂ්බි හල්ලන්නේ කියලා. යථායථාසත්‍යපදන් රෝදම් පුදුති කියන කෙනදී අර ඒ විමුක්තම සුගෙන ඉවරෙ මම හිතනවා ගාස්ම අපිට වැඩගත් කියලා. ඒකට හේතුව තමයි මේකේ සිංහල පරිවර්තනයේ වෙන අර්ථදැක්වීම එක දාංගවත් ඕලාරික මැත්මේ අර්ථදැක්වීම කියන්නේ කියන්නේ එන නිරෝධයට යන විදිහ ගැනයි. කියන්නේ ඒකට පස්සින අරමුණකින් යනවද නැත්නම් වෙනත් තරමුණකින් යනවද කියන වර්තේන් වගේ. නමුත් අපිට දැන් තේරෙනවා මේ නිරෝධය කිය අනිත්‍ය උපනිෂ්ඨ සංයති කියන ආකාරයෙන් ලැබෙන එක වඩා යෝග්‍ය වෙනවා කියන එක අපන් තේරුම් ගියා. ඉතින් සම්මේ සත්‍යතුමනි මේ මොකක් තුන ගැන කතා කරනකොට අපිටම ජාතනාපේක කියනකොට විත්තතාව මේ ආකාරයෙන් අභිසඤ්ඤා නිරෝධයක් ඇති වෙන මනසක මේ තුනම තියෙන්න පුළුවන් නේද කියලා. එතකොට සංඥා නැති නිසා නිමිති නැති සමානිමිත්ත භාවය, ඒ වගේම විඥානෙ පිහිටන් නැති නිසා තැනක වෙනම අපනිත භාවය, කිසියක් නැති කියන්නේ අකින්චන නෙමෙයි අනත්කින් කියන්නේ. නමුත් එතන ශුන්‍ය ස්වභාවයක් කියන්නේ හඳුනා ගැනීම නැති නිසා ශුන්‍ය ස්වභාවය කියන තුන මෙතන තියෙන්න පුළුවන් කියන වගේ අදහසක් ආවා. ඒක ගැන ඔබතුමාෙන් දැනගන්න කැමති කියලා. සම්බුද්ධකමයි දැන් මේ දැනට හිතේ හැටියට ඒක දුක් අනිත්‍ය දුක් අනත් කියලා අපි ඒ තුනම එහෙම ප්‍රකුණ කරාට කුළු විලාවක් හරි අනිත්‍ය සංඥාව වදකෙනාට අදිය ගහන්න තනක් නැහැ කියන එක තමයි තේරීම. අනිත්‍ය එතකොට දුක්ඛ සංඥාව ඉන්නේ කාට එමය අපනිහිත වෙනවා. මොකද කොතන ඇල්ලුවත් සංඥාග්‍රය අල්ලගත්තත් ඒක අභිසංකේතනයක් කියලා තේරෙනවා, අභිසංස්කරණයක් කියලා. එතකොට දැන් ධාතු මනසිකාරයේ වගේ කරගෙන ගිය කෙනෙකුට හුඟක් වෙලාවට ශුන්‍යතාවයේ තිවදන්ම වැඩි. අර තුන ගැනම තේරුණාට මොකද එක ගේට්ටුවක් හැදෙනවා. සංඥා පතමන් සංඥා පච්චා ඥානං සංඥා වෙනවා. මේ එක අතුරුදාන් වෙච්ච ගම ඒ නිරෝධ කන්ටැක්ට් කරනවා. එතකොට අර තුන ගැනම අවබෝධ තිබුණා මියාගේ ගැඹුරු සංඥා නිරුද්ධ වෙලා ඥානෙ මතෙන්නේ එකකින් කියලා දැනට දකින්නේ ඒ විදිහට. හැබැයි අනිත්‍යව නැතුවනේ අනිත්‍ය දුක් අනත්ත ඒ තුනම තියෙනවා. එතකොට නැත්නම් උපාදානස්කන්ධ, එතකොට රූප උපාදානස්කන්ධේ නම් ඒක ජිස්ත්‍රයි ඉතරයි තෝටියට කිසි දෝෂයක්ම තේරෙනවා ඒක මොකද්ද කියලා. නැත්තර සංඥා කියනකට අපි ගොඩක් අහුවෙලා ඉන්නවා. සංඥා විඥාන දෙකට. එතකොට ඒ සංඥා තුරුදහන් ගියාම දැන් එතකොටත් එයාට ඉතින්දි චින්දනයක් තියෙන්න පුළුවන් ඒ සංඥාවත්. නමුත් අර නිරෝධය කියන ශූන්‍යතාවේ දකින කෙනෙක් නම් ඒක අවල් දෙයක් කියලා කියන්න බෑ. මොකද ඉතින්දි යා ඒක අවේදිතයි යාට. අනු සංඥාවක් තියෙනවා. අද මේකෙන් අරකට යනවා කියලා නිරෝධ සමුප්පාදෙදි වෙන්නේ නැහැ කියලා අර ධම්ම දින්න උත්තමාවිය කියන්නේ ඒකයි. අනිත් අසිරිමත් උත්තමය කියන්නේ නැත්තඳ නමස්කාර කරන්โดන් කෘතඥා කුරු. එතකොට විමුක් දැන් මම දන්න දැන් තා පුත්තල තියෙන කොහොමද කියලා මතය. මං හිතන හැටියට මින්කෙන අහවලානේ ඒ තුනේ එකකට තමයි ඉස්සෙල්ලෙන්නේ. එකයි වැඩිපුර එක දොරට ඒ තුන මෙච්චර රැගෙන වෙන්න බෑ. මම වදා කැමති ධාතු මානසිකාරයත් එක්ක යන්නේ නැති ඒක අනිත්‍යවත් එක්ක යන කොටත් ඒක ඒ විදිහටම බලන්නේ කොහොමදයි යන්නේ. අදී ගහන්න තනන්න හරියට තියෙන්නේ හැමතැනම ආකින් සංඥා අඥාය යත්ත මේ සංඥා නා සංඥා සංඥාත් වෙන බෝලේවා. ආද පාවිනාත කුංචි ළමයි පදම් වෙන බෝලයාගේ නිය වගේ ඉතින් මට මං හිතනවා ඒකකට තමයි ඉන්න පුළුවන් කියලා. ඒ වගේ. ඉතින් මෙයා දන්නවා ඒතොට අධිවිධාන පදම් වෙන බෝලයක් පිපිරෙනවා කියලා. ඒකින්ද තමයි අප්පණියට වෙන්න හදන්නේ. පණිවිඩ තියාගන්න හදන්නේ. මෙතෙන් දියත් අද්දිකට දීගල් රිටෙන්නේ සංචේතන පහසාව ඒක හිතෙන්නේ නැහැ කියන්නේ කියන විතක්ක විචාව නැහැ. මත් මානසිකාර තියෙනවා. හැබැයික තත්ත්වයෙන් අසුබදාන් වෙනවා. මොකද ඒව අනිත්‍යතේ දුක්ඛතේ රෝගිතු බත් දැවෙනවානේ. දැන් අර කලින් ධ්‍යානට ඇවිල්ලා නැත්තම් සමාධි තත්ත්වයට ඇවිල්ලා සමාධි සම්පදාවට ඇවිල්ලා මෙත්තා චේතු මුක්ති වගේ දේ චේතු මුක්තියට ගිහිල්ලා පුළුවන් ඒකත් ලබන්න. සමාධියත් එක්ක ගිහිල්ලා හැබැයි. සමාධියත් එක්ක ගිහිල්ලා. එතකොට ඒක කරන භාවනාවත් එක්කම ගිහින් චින්තාමය වශයෙන් බලන්න. ඒකත් තේරෙන්නේ මොකද්ද? ඒ කියලා මට එතෙන් එහාට නම් කියන්න විදියක් නැහැ. මේ දෙලොත් මහත්මයාට ඔක්කොම ප්‍රශ්නම උත්තර ලැබුණා කියන මම දන්නා එහෙම බඳ මතකයක්වත් නැගෙන මේ අභිභාවයෙන් කියන විතර මතක් වුණේ ඒක කියනවා තව සාකච්ඡා කරන්න පැය දෙකක් ඉවර කරන්න ඕනේ කතාවකුත් නේ අපිට අවසන් කරන්න පුළුවන් සන්දර්භයකට තවත් කතා කරන්න අවශ්‍ය නැහැ කියලා හිතුවා. දෙලොත් මහත්මයා ඔබතුමා නැගෝ ප්‍රශ්න වලට යම් විචාරයක් ලැබුණද සවද ප්‍රතිස්තුමක් කියනවා විදිහට ගන්න කියලා තමයි. ජයත් මහත්මයා ඔබටත් මම හිතුවේ සම්බන්ධයෙන් අපිටම තිබ බොහෝ කල්ලාර මිස්ටර් ගතා කරන විතරනේ ඒ ටිකක් පහදු දේවල් අපිටම කියන්නේ මේ සිතුන දිරුණ මහත්මයා අදහස් කරපු දේවල් ඒ වගේ සතුටු තමයි තමයි. ඒකෙන් තියෙන දීතරේ නම් තියෙන ගොඩක් දේවල් මම හිතන්නේ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ හරියට මෙහෙම කියලා තේරෙන්නේ නැහැ. මේක විතර වඩින්නේ නෑ විදිහට මම දන්නේ. ඉතින් අපි තාපස්සක් ඊළඟ සතියේ යන විදිහට ඒක කඩමු. ඉතින් මේක දැන් සංසිද්ධ ගැඹුරු කාරණේ නිසා තේරුම් ගන්න. ඒකෙන් තමයි ප්‍රතිතුමනි මේ අන්තිමට ආසින් සංඥාචන ට ඒ සම්පත්‍ති විහෙර තිබෙන තැනදී හන්දරම මේ සූත්‍ර වේස්නාම තියෙනවා. එතන ඒ අධ්‍යක්ෂීමේ ලැබෙන යම් කිසි අවබෝධයක් එතනින් එහාට වෙන සූක්ෂම සංඥා නැහැ. එතන තමයි සංඥාව සූක්ෂම අවස්ථාව කියන එක වගේ අදහසක් මේකේ කියනවා කියලා තේරෙනවා. මොකද ඊට පස්සේ එන සංඥා ඕලාරිකයි කියලා හිතන හින්දා ඒ වගේම සිදුවෙන්නේ. මෙතන මේ පාලි කොටස් තියෙනවා. සතෝ අමුත්‍ය අනුපුද්දේන සංඥාන්තං උපති කියලා. එතන මේ සතෝ අමුත්‍ය කියලා දෙපාරක් කියන එක ඒ විදිහට ඒක ඇත්තේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් සත්‍යයක් නැහැ. එතනින් තා මුල වචනයක් තියෙනවා. යතෝ කෝ පුත්තපාද භික්ඛු මේ සත්‍ය ගවේෂකයා ඉද සකසන්නේ හොතේ. එයා self conscious එකක් තියෙනවා. ඒක එයාට තියෙන සකසන්නේ කිවි එක. මේ අත්භාවයේ සාපිතුම අපි තියෙන මේක වෙන සුද්ධල භාවය ඒකෙන් අරගෙන යන්නේ හැමතැන මේක සමහරට හොඩුව නැති හඳ වෙන්න පුළුවන් තියෙන්නේ මං කියන මානසික වාසිය සවදා සොන්දේ කිරබාපු නැති වෙන්නේ නම් ලොන් දිදා සුද්ධ කරගත්තේ වන්දගෙන හරි දැන් තියෙනවානේ යනතන කොන් ඔය ඒ තත්ති තින්දි යා තිනවා. හැබැයි මේක පංච උපාදානස්කන්ධය පුදුම මායාව. ඒ සත්‍යසන්නී වෙලා සෝ සතු අමුත්‍ර එතන ඉඳලා එයින් පස්සේ මෙතන එයින් පස්සේ මෙතන කියලා අනුබ්බෙන් සංඥාගම් ප්‍රතික්‍රමාකෝ එයින් මෙතෙන්ද කියලා එයාට තේරෙනවා. දැන් මේක අසුරුවන්ට උණු කොයි පැත්තද කියලා එතනින් මෙතෙන්ද දාගෙන සංඥාන්තයට එනවා. ඒකට මොකද යාගේ ප්‍රශ්නේ? එකද එක සංඥාවද ගොඩක් කියලා තස්ස සංඥාගේ චිත සේවන් හෝ. එතකොට ඒ සංඥාගේ තතු අර්ථනේ ඒ මොකක් හරි ක්‍රමයකට ඇවිල්ලා සංඥාගේට තඩක් ගන්නවා. වචන වලනම් කිසි සරහක් නැහැ වෙනවා. එතෙන් දියට ඊට පස්සේ මානසිකාර කරන දේ තමයි හොඳ වෙන්නේ. චේතේ මානසනේ පාපෝ අචේතේ මානස චියෝ. ඒ කොනකට ඇඳගත්තාම අර ටික තේරි ඇයි තතු අමුත්‍ර තතු අමුත්‍ර. එතනින් මෙතෙන්ද කියලා හිතන යාට පුළුවන් මේක හසුරුවා ගන්න. යාට තේම අතට කොහොමද මේක ආවේ කියලා. තතු අමුත්‍ර කිය එතනින් මෙතෙන්. බලන්න මේ තානිස්සරෝ කොහොමද දන්නේ ඒක පරිවර්තනේ. මම මහන්සිය දක්විසෙන්න නගරු කරන මහන්සියගේ ප්‍රතිපදා පූර්ව කෘත්‍යමේ කුණා සිටිනාන්සේගේ පරිවර්තනේ බලන්ට මොකද මහන්සිය පරිවර්තනේ කියන දෙවි නිකාය නාමයේ කියලා ඇත්තේද මම ඒක ගත්තේ නෑ මේකට හොයන්න. එහෙනම් අපි අද දවසේ සාකච්ඡා මේ වලින් නිමාවට පත්තරෝ මම කියන ඉතාමත් වැදගත් සූත්‍රයක් මේක කලින් හමුණු ගොඩක් කොටස් සමහරවිට හමු වෙන්නත් ඇති ඒවා මතක වෙලා යන්නත් ඇති. නමුත් කොහොම වුණත් මම හිතන මේ සාකච්ඡා තුළින් අපිට යම් කිසි ප්‍රමාණයකින් අපේ මානසික ගෝචර වෙන ප්‍රමාණයේ ධර්ම කොටස් කීපයක් සාකච්ඡා කරනවා. ඉතින් අර තුන මාසයක් කිව්වා වගේ මේකේ රහ බලන්න අවස්ථාවක් අපිට ලැබෙනවා නම් ලැබෙවි කියලා හිතනවා. සාකච්ඡා කරනවා ඒ රට බලන අවස්ථාවක් වුණත් අපිට මේක ඇත්තටම කොයි විදිහකට බුදු දාන මාර්ගයේ මේ කියලා තියෙන එකේ සත්‍යතාවේ සත්‍ය සංඥා වල රහ බලන්න ලැබෙන සත්‍යක ස්වභාවය. ඉතින් සත්‍යතමනේ අදත් ඔබතුමාට ඒ තාමත් කෘතවේදීව පුණ්‍යනමෝදනා කරනවා. අද මේ කරුණ අපහට පැහැදිලි කර දීම සම්බන්ධයෙන් එමන අපි ලබන සතිය හමු වෙන තෙක් විවිධ සාකච්ඡාව මෙසේ නිමාවට ගන්න සත්‍යතුනේ ඔබතුමාටම යොමු වෙන්න අවසන් වශයෙන් පෙරවන් සර්ණයි සම්බුදු සර්ණයි තානිස්සර පරිවර්තනය කරන්නේ සතු අනුත්‍ය සතු අනුත්‍යක දෙන් ෆ්‍රොම් දෙයා ටු දෙයා කියලා මාසේම පරිවර්තනය කරන්නේ හැමෝටම පින්නේ කොහොම තුනේගේ අර කලින් කියවේ කොහෙන් හරි එනවා ඒ චෙට ගැලපෙන ආකාශම කියනවා කියලා අපි කිව්වේ ඒකයි මේ ආවේ ඒක විදිහට ඇවිල්ලා තියෙනවා ඒක යෝජනා කළාම ඒක හොයනකොට ඒක තවත් පැති හම්බෙනවා සතියක් විතර වෙන හිතනකොට කල්පනා කරනකොට ධර්ම කොච්චර රසද කියලා හිතෙන්නේ එතකොට සතාවිත ධර්ම අහන්න අපි පින්වන්ත බුදු සරණයි අපේ සිත් පිරිසිදුයි පිරිතුරුයි නිර්මලයි පිරිසිදු සිතින් තම දැහැමි පැතුම් අධිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීමේ කටි වැඩි නිසා හොඳ පැතුම් රසක් හොඳ අධිෂ්ඨාන රසක් කරනවා මේ ජීවිතේ මේ භවයේ මේ අබලින්ත ආහාර පාකේ ශරීරයේ දරාගෙන පෝෂණය කෙරේ විකාන්තාල් මේනියන් කායික මානසික වශයෙන් සුපස්ව ලබත්ත පියානන්ද පරමෝ යහපතුඳ චිත්ත නිපුණ චේතනා බලවත් කනිෂ්ඨ සම්පතක් වීමෙන් අපේ ධෘති මඟට අද්දුරටත් භාග්‍ය සම්පන්නා වාසනාවන්ත වේවා දානික දීපයේදී කායික වේදනා මානසික වේදනා දුක්ඛ සමන්ත යක්මන යොමකින් තමත නැගින තරමට ඒ වට සත්‍වත් මූල දින්තරන් චිත්ත සත්‍යක් ලැබේවා. දඩත් මහත්මාට බොහොම පිං මේ ධර්ම දාණයෙන් ලෝකෙ විනින් ඉදිරිපත් කරන් ලැබුණාට අපට මේ මාර්ගයට අවතීර්ණයක් ලැබුණාට. අපේ සිත්වල සද්ධා විදේ සති සමාධි ප්‍රඥා ප්‍රේම මොකුරක් අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ප්‍රජාවකට නිරාමිස මෙහෙයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාණය අපුතේවයි ප්‍රතිෂ්ඨා කරමු. තථාගතයන් වහන්සේට ඊ සම්භාවනීය ශාස්ත්‍රඥ වහන්සේට ඊ ආධ්‍යාත්මික ගුරුවරයාණන් වහන්සේට ශාස්ත්‍රඥ වහන්සේට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් කෘතඥතා පූර්වක වන්දනා කරමු. නමස්කාර කරමු. අධිෂ්ඨාන කරමු ඒ මාර්ගයේ යන්නට ධර්ම ශක්තිය අපට ලැබේවා කියලා. සම්මා සම්බුදු සරණයි. හැම දිනාටම පින්කල් යාන මිතුරුනා. බුද්ධ ශරණයි